2015 වසරේ 8 මාසේ 8 අපේ විශේෂ තරුණ ළමයි පිරිසක් වෙනුවෙන් කරන ලබන භාවනා වැඩසටහන. බෞද්ධ ආගමත් ඒ වගේම ක්‍රිස්තියානි කතෝලික ආගමේ දරුවොත් හැමදෙනාම සහභාගී වෙනවා. ඒ වගේම මුස්ලිම් ආගමේ දරුවොත් ඇති. අපිට වෛද්‍යවරයෙක් අවශ්‍ය කරන්නේ රෝගී සනීප කරගන්න නෙමෙයිද? ඒ වගේම අපිට ආගමක් අවශ්‍ය කරන්නේ අධ්‍යාත්මය පැත්තට නියෝජනය කරන්න නේද? ආගමක් නියෝජනය කරන්නේ අධ්‍යාත්මය, මනස, සිත, හැඟීම්, ආකල්ප. දේශපාලනයක් නියෝජනය කරන්නේ අපේ භෞතික සම්පත් පැත්ත, පාරවල්, නිවාස, ජලය, ඒ වගේම ශරීර සෞඛ්‍ය පිළිබඳව. ඉතින් අපි ආගමකින් ලබන්න ඕන දේ තමයි මනස පිළිබඳව, එහෙම නැත්නම් අධ්‍යාත්මය පිළිබඳව, එහෙමත් නැත්නම් ජීවිතය පිළිබඳව මෙලව, ඒ වගේම පරලොවක් තියනවද, කොහොමද අපි මිනිස්සුෝ උනේ, කොහොමද සසර ගමන් කරන්නේ ආදී වශයෙන් ඒව දේවල් තියෙනවා නම් ඒව විද්‍යාත්මකව බලන්න ඕන. ඉතින් මේ ලෝකේ ආගමික සිද්ධාන්ත සමහර ඒවා වෙනස් වෙලා පැමිණිලා තියෙනවා. ඒකට හේතුව වැරදි නිර්වචන. වැරදි නිර්වචන නිසා නිර්වචන. වැරදි අර්ථකථන. නමුත් හැමදෙනාම ආමන්ත්‍රණය කරලා තියෙන එක දෙයකට. නමුත් විවිධ වචන, ඒ නිසා ભેද බින්න වෙනවා. ඒක හරියට වෙන්න මේ වගේ. අපේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විදේශිකව භාවනා කරනවා. මේ නිර්වචන වල තියෙන ප්‍රශ්නේ අපේ 100 කෙනෙක් ඉන්නවා දානශාලා වැඩ කරන. යා පොල් ලෙලි ගසමින් ඔයමින් සිටියා. එතනින් ගියපු සුදු මහත්මයෙක් එයා පොල් ගෙඩිය දැකලා නතර වෙලා එයා කිව්වා එක කොකොනට් කියලා. සිය වෙන පොල් වලට වෙන කියන භාෂාවක් අහලා තිබ්බනේ. සිය දන්නේ පොල් වලට පොල් විතරයි. එයා හිතුවා ඒක තමයි හැමෝම කියන නම පොල්ම වෙන්නේ නැති කියලා. සිය කිව්වා මේක පොල් කියලා. සොදා කියන නෝ this is coconut. මේ මොකක්ද එකක් කියන මේ මිනිස්සයා මේක පොල් කියලා ආයි කිව්වා. නෑ යාට ආයි තේරුම් කරලා දෙනවා අර සුදු මහත්මයා. නෝ පොල් නෝ this is coconut. මේ ආයි කියනවා මේ පොල් කියලා කිව්වා. ඒ වගේ තමයි අපි දෙවියෝ වේවා, ගෝඨ වේවා, සුභාදාම වේවා, අල්ලා වේවා, මං හිතන්නේ පොල් කොකොනට් වෙලා. අර දෙන්න ගහ ගන්න හදනවා මේ යා පොල් කියනවා, අරයා කොකොනට් කියනවා. ඒ නිසා හරි සුභාදාම තේරුම් ගන්නකොට ඔය වාචික ඒ බෙදුණු ස්වභාවය නැහැ. සුබාදහම එක. ඒ සුබාදහම යම් න්‍යායකටම තමයි ඒ ඕනම ශාස්ත්‍රවරයෙක් ඕනම ආගමක් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඒ සෝපාදහමේ පේන දෙයකටම තමයි, වෙන දෙයකට නෙමෙයි. පේන්නේ නැති දෙයකට ආමන්ත්‍රණය කරන්න බෑ කාටවත්. ඒක තමයි ස්වභාවය නේද? ඉරට ඉරු දෙවියන් කියනවා. ඇයි දෙවියන් කියන්නේ? අපිට ආලෝකය දෙන නිසා දෙවියන්. හිරු දෙවියෝ, වලාකුලට වලාහක දෙවියෝ කියනවා, වාතයට වාදෙවියෝ කියනවා. ඒ ආමන්ත්‍රණික එවකට තිබුණු නාමය, ගරුත්වයෙන් ලැබුණු නාමය, විනාශකාරී ධර්මවලට කියනවා මාර. විනාශයක් සිදු වෙන තැනට කියනවා මාර. මාරයා ආවා, මාරයා රැගෙන ගියා, මරණයට පත් වුණා කියලා කියන්නේ ඒක. මාරයා මරන්නා, මාරයා දෙන්නා දෙවියා නේද? දැන් අපිට වුණත් හොඳ මිනිස්සෙක් හම්බ වුණාම අපි කියන්නේ දෙවියෙක් වාගේ මිනිස්සෙක් හම්බ වුණා. එයා දෙවියෙක් වාගේ හොඳයි. නරක මිනිස්සෙක් හම්බ වෙච්ච දවසට මොකද කියන්නේ? මට අද හරි මාරයෙක් හම්බ වුණේ. ඔය தত্ত্বය තමයි සෝබාධාමට අපිට යම් ආශිර්වාදයක් ගෙන දෙන දෙයක් නම් ඒකට අපි කියනවා දෙවියන් කියලා. අපිට හානියක් කරන ධර්මතාවයක් නම් අපි එතනට කියනවා මාර කියලා. හරි, දැන් මේ සතුටින් ජීවත් වෙන ක්‍රමය ඉගෙන ගන්න ආගමේ ප්‍රශ්නයක් නැහැ කියලා දැන් තේරෙනවා නේ? ආගමේ ප්‍රශ්නයක් නැහැ. දරුවෝ උපදින්නේ නැති මේට අවුරුදු 15කට 20කට 25කට 30කට කලින් ගම්පහ රෝහලේ හරි කොළඹ ඔය ආසන්න තදාසන්න ප්‍රදේශයක රෝහලක ඒ දවස හරියට බිහි වුණු ඒ රෝහලේ කාමරේ ඇතුලේ ඔබ ජීවත් වෙන්න, කියන්නේ මිට අවුරුදු ඔබේ වයසෙන් යන්න අවුරුදු 25කට කලින් 20කට කලින් 15කට කලින් යන්න ගිහිල්ලා ඔබ ඉපදුණු එනවා ස්නෝන එළියට ගත්ත වෙලාවෙම ඔබ ජීවත් වෙන්න මානසික. එතකොට ඔබ සිංහල දන්නවද? ඉංග්‍රීසි දන්නවද? ඉපදුන මොහොතේ වෙලාවේ කාමරයේදීම නෑ. එතකොට ආගම දන්නවද? එතකොට ආගමික ભેදය තිබුණද? බුද්ධි බෑ. එකක් දැනගෙන තිබුණා, අර අඬන්න නේද? ඤාව් ඤාව් කියලා කෑ ගහන දරගෙන හිටියා. එච්චරයි. ඤාව් ඤාව් කියලා නෙමෙයි, කොහොමද කෑ ගහන්නේ? පුසුනේ ඤාව් ඤාව් කියන්නේ නේද? මේ කොහොමද යන්නේ වගේ සමාන හඬකින් කෑ ගහනවානේ පොඩි ළමයා. එපමණ තිබුණේ. දැන් බලන්න මේ එළියට ගත්තා මොකද්ද? මෙමරි කාඩ් එක. පෙන් ඩ්‍රයිව්ස් තියෙනනේ. මෙමරි කාඩ් එක. එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එක එළියට ගත්තා. දැන් තාම එම්ටි. පෙන් ඩ්‍රයිව් එක මොකුත් නැහැ, දාලා නැහැ. ලැන්ග්වේජ් එකත් තාම දාලා නැහැ. මොකක් හරි භාෂාවක් නැහැ, මුකුත්ම නැහැ. රිලිජන් එකක් නැහැ. හට නේද? ඒ මොකවත් දීලා නැහැ. හරි, නිදහස තියෙනවා. ඉතින් මේක සමහර අම්මලා නම් දරුවා හදාගන්න වෙන කෙනෙකුට දෙනවා. ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එක තව කෙනෙකුට දුන්නා. එහෙම නැත්නම් වික්කා වගේ. සමහර අම්මලා තමන්ගේ දරුවම අරන් එනවා. සමහර වෙලාවට කලාතුරකින් සිදුවෙන දෙයක් තමයි රෝහලේදී දරුවෝ මාරු වෙනවා. ඒක ඉඳලා හිටලා කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මම හිතන්නේ වසරකට ලංකාව තුල දෙතුන් වතාවක් වගේ සිද්ධ වෙන දෙයක්. පොඩි වැරදීමකින් දරුවා මාරු වෙන අවස්ථා තියෙනවා. එතකොට මාරු වුණාම මාරු වෙච්ච දරුවෝ දෙන්නත් ගෙනියනවා. එහෙම ඒක පාට දන්නේ නැහැ සමාන කම් නිසා. එහෙම වෙන්නේ නැහැ. කලාතුරකින් වෙන සිද්ධියක් වෙනවා. ඒක මොනවා හරි හේතුවක් නිසා, නම්බරේ ගලියද්දි ඇති වෙච්ච වෙනසක් නිසා හරි, එක්කෙනෙක්ගේ ඩියුටි දාලා තව එක්කෙනෙක් ගියාම ඊළඟ එක්කෙනා ක්‍රියා කරපු ක්‍රියාකලාපේ නිසා හරි නිසා මරුවීමක් වෙන්න බැරි ගමක් නෑ, අතපතු වීමක් නිසා. එතකොට ඒ දුන්නත් ඒ ළමයා අපි අරන් එනවා. සමහරලාට මුස්ලිම් ළමෙන්ද මේ බෞද්ධ එක්කෙනෙක්ද කතෝලික එක්කෙනෙක්ද දන්න ඒ ළමයා ගෙනාවෙච්ච. ඊළඟට ඒ ළමයාට ඔන්න උගන්වනවා, පටන් ගන්නවා මේකට දත්ත දාන්න පටන් ගන්නවා. අම්මලාගේ භාෂාව මොකද්ද? තමිල්ද, ඉංග්‍රීසිද, එහෙම නැත්නම් සිංහලද, චයිනීස්ද? යා ඒක දානවා. අම්මල දන්න දේ දැම්මා. ලියනවා නිතරම, ඔල්වි ලියනවා මේක. දැස්සේ ආගමකුත් එහෙමයි. කවුරු හරි හැඩයකින් ඉන්න සාන්තුවරයෙක් සාස්ත්‍රවරයෙක් පෙන්නලා හැඩයක් හරි පෙන්නලා මෙන්න ඔයාගේ ආගම මේක කරන්න ඕනේ මේක කරන්න කියලා. සමහර දේවල් පිළිගන්න බැරි දේවල් ළමයාට බලෙන් කියනවා. මේක ආ පිළිගන්න ඕන බලෙන්. දැක්කේ නැති වුණාට කමන්නේ, වර තේරෙන්නේ නැති වුණාට කමන්නේ. ආ මේක පිළිගන්න ඕන. මොකද අපි ඔක්කොම පිළි අරන් ඉන්නේ ඔයත් පිළිගන්න ඕන. දැක්කේ නැහැ. ඒකද කරන්නේ දැන්නේ. අපි පිළිගන්න ඕන. අපි කවුරුත් පිළිගත්ත પરම්පරාවම ඔයත් පිළිගන්න ඕන. හරි ෂෝක් වැඩේ. මට මතකයි අපි ආච්චි අම්මා කියපු කතාව. පොඩි කාලේ මං ඇඟිල්ලෙල්ලිලා යන කාලේ යන්තම් පයවස වල වගේ මට කියපු කතාව තව මතකයි. අපේ ගෙදරට සිරි පාති පේනවා. අච්චම්ම කියනවා, පුතා බුදුහාමුදුරු අහසින් නෙවතෙන්ට වැඩිය කියලා කිව්වා. සාමාන්‍ය කතා කරගන්න පුළුවන් කාලේ. නමුත් මම සද්දේ නැතුව ඉන්නවා. ආච්චි මහනවා මගෙන්, පුතාට පුදුම හිතෙන්නේ නැන්ද? මං කියනු නෑනේ ආච්චි අම්මා. ඇයි? මට උඩින් යන්න බෑනේ. බුදුහාමුදුරු උඩින් ආවට මට උඩින් යන්න බෑනේ. මට ඉතින් මේ සතුටක් ඇති වෙන්නේ මටත් උඩින් යන්න පුළුවන් දවසට. ඒක වැදගත්. ඊළඟට තව කාරණයක් තමයි, අපි මේ ශාස්ත්‍රවරයා මෙච්චර ශ්‍රේෂ්ඨයි, අර ශාස්ත්‍රවරයා මෙච්චර ශ්‍රේෂ්ඨයි, මේ දෙවියා මෙච්චර ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. නේද? අපි බලන්න ඕන අපි කොච්චර ශ්‍රේෂ්ඨද නැද්ද කියලා. නේද? ඒක හරියට අර දේශපාලකයෝ වෙනුවෙන් මේ පෝස්ටර් ගන්න මිනිස්සු වගේ තමයි. අපේ මිනිස්සු මරාගෙන කාගෙන කොටාගෙන බොහොම පොඩි දෙයකට නේ ඒ දේවල් කරනවා. නමුත් ඒ මිනිස්සු වෙනම තැනක වෙනම කෝණයකින් වෙනම දර්ශනයකින් වෙනම තැනක හොඳට කාල බීලා කරටත දාගෙන විහිළුවක් කරලා ඉන්න මිනිස්සු. අන්න ඒ වගේ අපිත් ශාස්ත්‍රවරුන්ගේ තියෙන ශ්‍රේෂ්ඨත්වයන් ගැන කතා කරමින් ඉන්නවා, අපි කොතනද ඉන්නේ කියලා බලන්නේ. ඉතින් ශාස්ත්‍රවරේ කොච්චර ශ්‍රේෂ්ඨ වුණත්, මොනතරම් උදාර වුණත්, මොනතරම් වටිනාකමක් ගත්තත්, තමන් ඉන්න තැන දුප්පත් නම් වැඩක් නැහැ නේද? ඒ රටේ ජනාධිපති මොනතරම් ශ්‍රේෂ්ඨ වුණත් වැඩක් නැහැ තමන් දුප්පත් නම්. ඒ වගේ තමන්ගේ ශාස්ත්‍රවරයා මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණත් වැඩක් නැහැ තමන් මානසික අසරණ නම් දුප්පත් නම්. එනිසා අපි බුදුහාමුදුරුව ශ්‍රේෂ්ඨ කර කර, යේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨ කර කර, අල්ලාහ් දෙවියෝ ශ්‍රේෂ්ඨ කර කර, විෂ්ණු දෙවියෝ ශ්‍රේෂ්ඨ කර කර ඉන්න නෙමෙයි, ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨයි තමයි නිතින්. අපිට මේ හැම දෙයකින්ම අරගෙන ගත හැකි සාරයක් තියෙනවා නම් අපි වැදගමක් කරගන්න උවමනා වුණාම මේ අපි හැම ගහකින්ම ගන්න ඕනේ කොළයක්, පොත්තක්, ගෙඩියක්, මලක් ගන්නවා. ඒ වගේ මම හිතනවා අපිටත් මේ තියෙන හැම ආගමක්ම මේ ගස් කියලා හිතලා කල්පනා කරලා තමන්ගේ සුවතාවය පිණිස, බෙහෙතක් පිණිස අර හැම ආගමකින්ම ගන්න පොඩි පොඩි මලක්, පොත්තක්, ගෙඩියක් නේද ආදි වශයෙන් අරගෙන තමන්ගේ බෙහෙත හදාගෙන ඒක බීලා තමන් සුවපත් වෙනවා, සතුටින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා ජීවිතයේ යහපත උදෙසා ගන්න පුළුවන් හොඳ කාරණා කොතරින් වුණත් කවන්නේ, බුද්ධි ගෝචරව ප්‍රත්‍යක්ෂ කරගෙන ගැළපෙනවනම් ඒ දේවල් එකතු කරගන්න කියන එකත් අපි මතක් කරමු. හරි. සතුටෙන් ඉන්නේ කොහොමද කියලා කියා දෙයි කියලා ඔන්න මම එක් කරගෙන ඇවිල්ලා ඉන්නේ. මම කියන්නම් සතුටෙන් ඉන්නේ කොහොමද කියලා. කියන්න නම් දැන් වයස අවුරුදු 15, 20, 25 වගේ වෙලා තියෙනවා නම් මම ඔබට කියන්නම් ඔබගේ ජීවිතේ මම දන්නේ රිවයින්ඩ් බටන් එකක් තියෙනවද කියලා. ඒ රිවයින්ඩ් බටන් එක පොඩ්ඩක් ටච් කරන්න. අවුරුදු 7ට 8ට යනකම් ඔබ රිවයින්ඩ් කරන්න ඔබේ ජීවිතේ අවුරුදු 7ට 8ට. ඔබේ වයස අවුරුදු 7යි 8යි අතර කාලේ. එහෙම නැත්නම් අවුරුදු 6ක වගේ කාලෙට ඔබේ ජීවිතේ රිවයින් කරන්න. අවුරුදු 6න් අවදි වෙන්න ඕන. අවුරුදු 6ට ඇවිල්ලා 7ට ඇවිල්ලා 8 වගේ කාලෙදී අවදි වෙන්න. අවුරුදු 6ේදී 7ේදී වගේ විශේෂයි ලාවදි වෙන්න බලන්න. ඔන්න අවුරුදු 6යි 7යි අතර. තම රිවයින් කරගන්න බැරි වුණාද? සැබෑ රිවයින් එක කරපු කට්ටිය මට හොයා ගන්න පුළුවන්. මෝහනයක් මොකක්වත් නෙමෙයි, නිකන් අත්දැකීමක් කරලා බලන්න. සමෙවිම ඔබ එතෙන්ට පැමිණියා නම් ඔබේ මුහුණේ පොඩි සිනහාවක් ඇති වෙනවා, ප්‍රබෝධයක් ඇති වෙනවා. හයි මෙච්චර ගොරෝසුකමක් එච්චර ඒ කාලේ තිබුණේ නෑ. බලන්න මොන තරම් සොඳුරුද, මොන තරම් ලස්සනද ඒ කාලේ. මේ තරඟකාරීත්වයෙන්, මේ ආගමිකත්වයෙන්, මේ ජාතිකත්වයෙන්, මේ දේශපාලනයෙන් අපව ගොරෝසු කරනවා නම්, අපිව හරියට ව්‍යාකූල තැනකට අපි වැදලා දානවා නම් ඒ වයින් අපිට යහපතක් කරලා නැහනේ. ඒ වයින් කෙරෙන්න ඕන දේ කෙරිලා නැහැ. කාට හරි තැනක කොයිම හරි තැනක වැරදිලා. කියන අහන්න ඕන නාලිකාව නෙමේ යා ටියුන් කරගෙන අහන්නේ වැරදි නාලිකාවක්. ඒ කියන්නේ අපි වැරදි දෙයකට අපි සවන් දීලා තියෙන්නේ. ඒකයි අපි ගොරෝසුනේ. ඇයි අපි වාගමෙන් අපිව මෘදු කරන්න බලන්න ඕනනේ? අධ්‍යාපනයෙන් අපිව මෘදු කරන්න බලන්න ඕන. සීලම සමාජයේ සීලම දෙය. ඒ වගේම නැනවත් කරන්න, ගුණවත් කරන්න, ධනවත් කරන්න ඕනේ. සතුටෙන් ඉන්න පුළුවන් ඔබට අවුරුදු 6ත් 7ත් අතර අවසරය වල කාලේ නැවදි වෙලා මේ ලෝකෙ දිහා බලනවා නම් ඔබට සතුටෙන් ඉන්න පුළුවන්. හොඳට බලන්න ඔය අවුරුදු 6 7 වගේ පොඩි ළමයි හරි සතුටෙන් මේ අත දුවගෙන යනවා. ප්‍රත්‍යක්ෂ නො වූ දැනුම් සම්භාරය හිස මත තියාගත්තාම ඒක ලොකු බරක්, වේදනාවක් හැටියට ජීවිතයට දැනෙන්නේ. ප්‍රත්‍යක්ෂ වූ දේවල් පමණක් ඉතිරිව වෙන්න ඉඩ හරිනවා නම් අපිට ඒක බරක් නෙමෙයි. සංකල්ප හරි අමාරුයි දරාගෙන ඉන්න. විශ්වාස හරි අමාරුයි බරක් එක දරාගෙන ඉන්න. විශ්වාසයක් සම විටම තියෙන විචිකිච්ඡාවක් සමග. ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන විචිකිච්ඡාවක් සමග නෙමෙයි. මම එක උදාහරණයක් කියන්න. ගින්දර පිළිබඳව ඔබට තියෙන විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂතාවයක්ද? විශ්වාසයයි ප්‍රත්‍යක්ෂතාවයයි. ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ අත්දැකීමක්. විශ්වාසය කියන්නේ අත්දැකීමක් නෙමෙයි. දැන් ගින්දර පිළිබඳව අපිට තියෙන්නේ විශ්වාසයත් අත්දැකීමක්ද? අත්දැකීමක් අත පිච්චිලා තියෙනවා. ගින්දර රසය කියලා අපිට තියෙන විශ්වාසයත් ප්‍රත්‍යක්ෂතාවයද? ප්‍රත්‍යක්ෂතාවයත් ගින්දර රසය. ඒ නිසා කිසි විටක ඒක වෙනස් වෙයි කියලා බයකුත් නැහැ අපිට. ඒ පිළිබඳව සැකේකුත් නැහැ. වෙන කවුරු හරි සිසිලයි කිව්වත් ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෙමෙයි ඒක. හේතුව අපි ඒක ප්‍රත්‍යක්ෂ කරපු දෙයක්. ඒක දැනුමක් නෙමෙයි. සංවේදී දෙයක් ඒ නිසා විශ්වාසයක් නෙමෙයි. නමුත් විශ්වාසයක් සෑම විටම සැකයේ තබාගෙන ඉන්නෝ, සැකේ මතු වෙනෝ. සැකේ මතු වෙනකොට අපිට තව තව ප්‍රෙෂර් කරනෝ, නෑ ඔබ මේක විශ්වාස කරන්න ඕන. ගොඩාක් ආගම් මෙහෙම කරන. මං කියන්නේ ඒක හරි පව් වැඩක් කියලා. ඇයි? බලෙන් අපිට පටවනවා, ඒක බලෙන් අපිට ප්‍රෙෂර් කරනවා, මේ ආ මෙහෙම වෙන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා. එහෙම හොඳ නැහැ. හැම කෙනෙක්ම නිදහස් වෙ උපදුනා. හැම කෙනෙකුටම නිදහසේ සිටීමේ බැලීමේ අයිතිය තියෙනවා. තමන්ට සොඳුරු තැනක තමන්ට නතර වීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය තුල සමහර අය වරද්ද ගන්නවා, සමහර අය හරි තැනට එනවා. ඒකේ යාගේ වැඩ. කවුරු හරි ආවේ තිබ්බොත් නේ දුක. හැබැයි තමන් කැමැත්තෙන් ආවේ ඉන්නවනේ. ඒක දුක නෙමෙයි නේද? අපි ඉන්නේ කවුරු හරි එනකම් මග බලාගෙන ඉන්නවනේ. අවුවට වෙලා සමහර වෙලාවට ඒ වගේ පුජ්‍යල කැමැත්තට ඉඩ දුන්නාම එයා හරි දේ තෝරගත්තත් වැරදි දේ තෝරගත්තත් ඒක යාගේ කැමැත්ත නිසා යාට ඒකේ තියෙන දුක අඩුයි. ඊළඟට මේ පිටතින් ඇති වෙන බලපෑම ඊළඟට අපේ ඒ தත්ත්වය ඇවිල්ලා ඒ පුරුද්ද අපේ අධ්‍යාත්මය තුලින්ම එනවා. ඊළඟට අපි රළු බවට පත් වෙලා අපිම අපේ මොලේට අණ කරනවා, මනසට අණ කරනවා. කොහොමද අණ කරන්නේ? මෙහෙම තියෙන්න ඕන, මෙහෙම පවතින්න ඕන. කවුද? මම. ඊළඟට එතනින් ඔබට ගමන් කරනවා. අනිත් කෙනාව, එයා මේ වගේ කෙනෙක් වෙන්න ඕන, අම්මා තාත්තා මේ වගේ වෙන්න ඕන, මගේ යාළුවා මේ වගේ වෙන්න ඕන, විවාහ වුණොත් ස්වාමි පුරුෂයා මේ වගේ වෙන්න ඕන, ස්වාමි දියණිය මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා යාන කරනවා. ඒකට තමන්ට අන කර ගැනීමෙන් ඒකෙන් පිටතට එනවා. ඊළඟට බාහිරයට අන කිරීම සිද්ධ කරනවා. දැන් එකම හා සමාන රුචිකත්වයන් දෙකක් ලෝකේ නැති නිසා හැම මිනිස්සෙක්ම තවත් මිනිස්සෙකුට නොගැලපෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒක ආකල්පයක්ද තියෙන්නේ මෙතන මේ ඉන්න සියලු දෙනා ළඟම නේ? ඒක ආකල්පයක් නෙමෙයි. පොඩි පොඩි වෙනස්කම් හරි තියෙනවා. 100%ක් එහෙම ආකල්ප වලින් සමාන වෙන්නේ නැහැ. එක ආගමක ඉන්න දෙන්න අතර වෙනස්කම් තියෙනවා. එකම පන්තියේ ඉන්න දෙන්න අතර වෙනස්කම් තියෙනවා. ආකල්ප මේ වෙනස්කම් තියෙනවා. එතකොට මේ වෙනස්කම ජාතියක් අතර, ආගමක් අතර කියලා ලොකුවට කුට්ටි බෙදලා බලන තැන ඉඳලා පුජ්‍යලේ පුජ්‍යලියෝ දෙදෙනෙක් ගාව දක්වාම මේ වෙනස්කම තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට මුළු ලෝකෙම වාද ભેද වලින් පිරිතිරි ඇත. ඉතින් අපි හැමදෙනාටම සමාන වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒ කියන්නේ මේ වාද ભેද ගොඩ හිතේ තියාගෙන සමාන වෙන්න බෑ. සමාන වෙන්න නම් අපේ හිත පිරිසුදු කරන්න වෙනවා. කොහොමද මේ හිතේ අපිරිසුදු භාවය කියන්නේ මොකන්ද? අපිරිසුදු භාවය කියලා කියන්නේ ඔබට දුක් දෙන, වේදනා දෙන දේවල් වලට තමයි අපිරිසුදු භාවය කියලා කියන්නේ. දැන් ශරීරයේ ලෙඩක් කියලා කියන්නේ ඔබට වේදනා දෙන දෙයකට, අහිතකර දෙයකට. ඒ වගේම අපිරිසුදු භාවය කියලා කියන්නේ ඔබට පීඩා දෙන යම් දෙයක් තියෙනවද ඒකට කියනවා අපි අපිරිසුදු භාවය කියලා. සමහර අයට තමන්ගේ දිහා බලන්න අවධානමක් නැති නිසා ඒක අපිරිසුදුද පිරිසුදුද පිළිබඳව එයා සැලකිල්ලක් නැහැ. ඒ නොතකා හරිනෝ. ඒ නිසා ඒ අපිරිසුදු භාවය හෝම තියාගෙන ඉන්න එක විශේෂයක් නෙමෙයි. තව කෙනෙක් පිරිසුදු භාවය තව මට්ටමකින්, තව කෙනෙක් පිරිසුදු භාවය තව මට්ටමකින් ඒක සලකන්නේ. බාහිර පිරිසුදු භාවය සලකන්නේත් එක එක මට්ටම් වලින්. ඒ වගේම තමයි අධ්‍යාත්මික පිරිසුදු භාවයත් ඒගොල්ලෝ සලකන්නේ එක එක මට්ටම් වලින්. බලන්න ඔබ මොන මට්ටමේද නතර වෙලා ඉන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් බලන්න ඔබට සෑහීමට පත්වන්නට පුළුවන් මනසක් ඔබට තියනවද? ඒ කියන්නේ ඔබගේ නිදන කාමරේ නේද? ඇඳට වෙලා සතුටින් ඉන්න පුළුවන් ජීවිතේ, සන්තෝෂයෙන් ජීවිතේ දිහා බලන්න පුළුවන් මනසක් ඔබට තියනවද? පීඩාවෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් මනසක් ඔබට තියෙනවද? ඔබේ සැබෑ චරිත ස්වභාවයේ තියෙන්නේ ඔබගේ පෞද්ගලික කාමරයේ ඇතුලේ. එතකොට තමයි ඔබ ඔබත් එක්ක ජීවත් වෙන කාලය. ඒගොල්ලේ හම් හෝ යන්තම් ඇති කියලා ඩක් ගාලා කාමරේ දොර වහගන්නේ. ඊට පස්සේ තමයි කැමති විදියට පුටුවේ වාඩි වෙන. ඔයා කැමති විදියට ඇඳේ වැතිරෙන්නේ. එතන ඉඳලා කැමති විදියට තමන් කාලය ගත කරලා ආයි අර විශ්මුණු මේ ටික දාගෙන කරගෙන ඉත්තන් ඔක්කොම එල්ලගෙන රෙඩි වෙලා ආයිසරේකුත් කන්නාඩියෙන් බල්ල මෙහෙම වෙලා ටක් ගාලා දොර අරගෙන එළියට එන්නේ. ඇයි ආයි මම ඇක්ෂන් රඟපාන්න පටන් ගත්තා. හා හායි කිව්වා, ගුඩ් මෝර්නින් කිව්වා, ආයි කිව්වා, ගියා වැඩ කරා. ආයිත් හවසට ආව, දොර වැහුවා, හම්මෝ යන්තම් ඇති. ඒ තමන්ගේ සැබෑ ජීවිතේට තමන් යන්තම් ආවා මං කැමති විදියට පාඩුවේ ජීවත් වෙන්න. අන්න මේ මොහොතේදී බලන්න තමන් සෝපන්ද කියලා. මම තරුණ කාලේම දැක්කා ඒ රඟපෑමක් වගේ. එළියට යනකොට අපි කොණ්ඩේ පීරලා පීරලා හතර පස්සතාවක් බලලා මූණ බලලා සපත්තුව කලිසම හොඳට බලලා පස්සත් බලලා ඉස්සරහත් බලලා ඔක්කොම බලලා කැරකිලත් බලලා ඉතින් එළියට යනවා. ඉතින් කැන්ඩි ෂූට් එම්ටි පොකට් දාගෙන යනවා. ඒක දාගෙන ඉතින් පාරේ ඉතින් නළුවා වගේ ගිහිල්ලා ඉතින් ඔක්කොම කරලා ඉතින් රඟපාලා ඇවිල්ලා ආයෙත් බලාගෙන ඉන්න මේ මමද? මේ සිනාසෙනව, මේ හිනා සිනාසෙනවද මේ? මම හිතන්නේ ඔබේ ජීවිතේටත් ඒ தත්ත්වයේ යම් ප්‍රමාණයකට හරි සම්බන්ධ ඇති කියලා හිතන. මොකද මමත් මානවයෙක්නේ, එහෙම කරපු නිසා ඔබත් පොඩ්ඩක් හරි අඩු වැඩියෙන් ඔබ ළඟ ඒ දේ තේද තියෙන්නේ. ඒ රඟපෑම නැද්ද එළියට? තියෙනවනේ. ආයෙකින් ඔබ පිළිගන්න පුළුවන් පෞරුෂයක් තියෙනවා. එඩිතර බවක් තියෙනවා. සාහරිය වේවා, වැරදි වේවා, කවුරු මොනව හිතුවත් ඒකෙම පිළිගන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතන අපි නිවැරදි කරගන්න හැකියාව තියෙනවා. දැන් මම කියන්නේ ඒක වෙනස් කරන්න කියන එක නෙමෙයි. ඇයි අපිට එහෙම වෙන්නේ කියන එක. අපිට හැම මොහොතකම සතුටෙන් ඉන්නේ සජීවී දහමක්. සජීවී ජීවිතයක්. ඒ කියන්නේ එඩිට් කරලේ නැති, එහෙම නැත්නම් සකස්ුවේ නැති ලයිව් ජීවත් වෙනවා, සජීවි ජීවිතයක් තියෙනවා. මොකද මේ සජීවි ජීවිතය කියලා කියන්නේ? එයා කිසි දෙයක් එඩිට් කරලා දාන්නේ නැහැ, ක්‍රියේට් කරන්නේ නැහැ, වචන හදන්නේ නැහැ, සිතුවිලි හදන්නේ නැහැ, ආකල්ප වැඩි එහෙම හදලා දාන්නේ නැහැ. ඔබ හිතුවොත් මං හරියට 100%ක්ම විවෘත වෙනවා. එක දාර්ශනිකයෙක් කියලා තියෙනවා, ඇත්ත කියන මිනිස්සෙකුට කිසි දෙයක් මතක තියා ගන්න අවශ්‍ය නැහැ කියලා. ඇත්ත කියන මිනිස්සෙකුට මම සත්‍ය කියන කෙනෙක් කියලා තේරුම් ගත්තා ඕන වෙලාවක. මගේ තුල බැලුවත් මගේ ඇත්ත, අනුන් දේර බැලුවත් ඒ ඇත්ත, මම ඇත්ත කියන ස්වභාවයෙන් යුක්තයි කියන කෙනෙක්ගේ මනසට පැමිණියොත් එimhe යාට කිසි දෙයක් මතක තබා ගන්න ඕනේ. දැන් අම්මලාට බොරුවක් කියලා ක්ලාස් යනවා කියලා වෙන කොහේ හරි ෆිල්ම් එකක් බලන්න හරි, එහෙම නැත්නම් වෙන යාළුවෙක්ගේ ගෙදර හරි කොහේ හරි රවුමක් දැම්මොත් එහෙම පුතා ක්ලාස් ගියා. ඔව් ක්ලාස් ගියා. සමනෝද කියන්නේ අදාද කියන්නේ මොනවද මේ කියන්නේ? එතකොට හැමතිස්සෙම අවදීන් ඉන්න සිද්ධ වෙනවා. පුතා කොහොමද අද පන්ති ගියන්නේ? ආ ඔව් තාත්තා පන්ති ගියා. ආ පන්ති තිබ්බද? ඔව් මං ওই පැත්තෙන් ආවේ, පන්ති තිබ්බේ නෑ නේ ওই ළමයි හිටියේ. අයි වේලාසනින් යන්නුනේ ඒක. මතක තියාගෙන ඉන්න සිද්ධ වෙන බොරු කිව්වොත් මතක තියාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඇත්ත කිව්වොත් කිසි දෙයක් ඔළුවේ රඳව ගන්න ඕනේ නැහැ. එතකොට ඔළුවේ කැක්කුම් නැහැ. හොර වැඩ කළොත් එimhe ඔළුවේ කැක්කුම් තියෙනවා. ඇයි? මෙතරම් ප්‍රෙෂර් එකකින් ඉන්නේ. ඔන්න එකේ ඉන්න ඕන. ස්ටාර්ට් එකේ ඉන්න ඕන. ඇයි? දැන් ඇහුවොත් දැන් මොනව හරි උතල කියන්න ඕන මම මේකට. එයිසක් කියලා නෝ සජීවී වෙන්න ගුටි කෑවත් ඇත්ත කියනවා. කොයිද කි? මං අද බොයෆ්‍රෙන්ඩ් එකක රවුමක් ගිහින් ගියා. ඒ කියන්නේ ටික ඉවරයි. මං අද ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න ගියා දා. ඈ? අපිට දැන් මේ අපිට ඉන්නවද? ඉන්නවා. එච්චරයි. ඒකේ ප්‍රශ්නයක්. දැන් මාත්‍යමයි කාලේ. මේ මට අම්මා මේ ගෑල්ලා මේ ගලුවක් කියලා තියෙනවා. ඉතින් අපි ඔක්කොම පවුලේ කට්ටියත් එක්ක බලන්නේ. කාපෝ බලන්න මේ ළමයිගේ වයස කීයද? මං කියනවා තාම ඕලේ වෙන. අයියෝ මේ තාම ඉගෙන ගන්න ළමයි ඉන්නේ. කියලා ඉතින් hina වෙනවා. එතකොට බලන්න ඔළුවේ කිසි දෙයක් හංග ගන්න දෙයක් නැහැ. එකක් දෙමෝපියෝගේ අයත් ඒ විවෘත භාවයට කැමති වෙනවා. ඒ වවඥාණයෙන් බලන්නේ නැතුව එහෙනම් දරුවෙක් එහෙම විවෘත යමක් කමක් කියනවා නම් ඒක දිහා හරි සංසුන්ව බලන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට gedara හොඳ යාළුවෙක් බවට පත් වෙනවා. මේ හිතට වඩා ආස්වාදනීය තත්ත්වයක් තියෙන්නේ බැරි දේවල් සහ වැරදි දේවල්. අන්න බලන්න පාපැදියක් තියෙන කෙනාට ආස්වාදයක් බවට පත් වෙන්නේ මොටෝසයිකලයක්. මොටෝසයිකලයක් තියෙන කෙනාට ආස්වාදයේ බවට පත් වෙනවා පොඩි මරූටි කාර් එකක්. අසාවක් එන්නේ දෙක. ලොකු ආස්වාදයක් අභියෝගයක් වෙනවා. පොඩි මරූටි කාර් එකක් තියෙන කෙනෙකුට ආස්වාදයක් වෙනවා මීට වඩා පොඩ්ඩක් ලොකු කාර් එකක්. ලොකු කාර් එකක් ටිකක් පාවිච්චි කරනකොට හිතෙනවා මෙහෙම මදිමත් ටිකක් ලොකු ජිප් එකක් ඕන. දැන් හැබැයි ලොකු ජිප් එකක ආස්වාදයක් තියෙන කෙනෙකුට කවදාවත් ආයි මරූටි කාර් එකක් ආස්වාදයක් වෙයිද? වෙන්නේ නැත. මම කියන්නේ හැමදාම අපිට අභියෝගාත්මක දේ සහ වැරදි කියන දේ ආස්වාදනීයයි. ඔන්න ගෙදර අම්මල කියලා යන මේ අඹගස් 10ම පුතා අඹ කන්ද මේ අඹගහ ඉන්න අඹ කන්න එපා කියලා යන්න බලන්න. අර එපයි කියපු අඹගහ අඹ කන්න. දැන් අම්මල කිව්වොත් එහෙම වෙන ඕන කොල්ලෙක් එක්ක ඵලයන් උඹ මේ කොල්ලත් එක්ක නෑ යාළු වෙන්න එපා කියලා කිව්වොත් ඒ කොල්ලත් එක්කම පැනලා යනවා. ඒක හැටි. එපයි කියන දේ ආස්වාදනීයයි. වැරද්ද ආස්වාදනීයයි. අභියෝග බාර ගන්න කැමති. ඒ මානසික ස්වභාවය. නමුත් බුද්ධිමත් වුණාට පස්සේ එහෙම එපයි කියන දේ හරි එහෙම කරන්න කල්පනා කරන්නේ නැහැ. එයා නිසිදී රිසිදී කලට වේලාවට කවුරු කිව්ව කොහොම වුණත් මම කළ යුතුයි කියන තැනට ඒගොල්ලෝ කල්පනා කරනවා. නමුත් මානසික ස්වභාවයේ මූලික පදනම ඕකයි. ජීවිතේ ගොඩාක් වෙලාවට ඔය පෝසත් වෙන්නේත් අභියෝග ඒ එන්නේ දුප්පත් කම නිසා. ඔබට දුප්පත් ඔබට පෝසත් වෙන්න බෑ ඔබ දුප්පතෙක් ඔබ හිඟන්නේ කියලා එයාට දෙඩිව මානසිකව මේ පැත්තකට දැම්මහම තමයි ඒගොල්ලෝ නැගී හිටියේ මම පෝසත් වෙන්න ඕන කියලා. එහෙමත් නැත්නම් ඉගෙන ගනිද්දිත් එහෙමයි. ඔබට ඉගෙන ගන්න බෑ වා මෝඩෙක් වා වැඩක් නැහැ කියලා පැත්තකට දාපුවායි තමයි සමහරලාට ලෝකෙට අධ්‍යාපනයෙන් වැඩක් කරන්නේ. ඉගෙන ගත්තයි මෙන්න ගෙවල් වලට නාගිනු. හැමෝම නෙමෙයි. ඒ ඉගෙන ගන්න හැරි පෙළඹෙන්නේ තමන්ගේ අභියෝගත් එක්ක. එපයි කියන දේ සහ අභියෝගාත්මක දේ තමන්ට ආස්වාදනීය වෙන හැටි. ඊට පස්සේ අපි හිතමුකෝ ඔය හැම දෙයක්ම තියෙන ලොකු චිප් එකක් තියෙනවා ලොකු ගයක් තියෙනවා ලොකුවට සල්ලි තියෙනවා ඇති වෙන්න සල්ලි තියෙනවා සමනුත් කාල වටපිටාවලක් දීලා තවත් උතුරන්න සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඒගොල්ලන්ට හිතෙනවා ඔන්න අපේ වගේ රටකට ඇවිල්ලා ඈත දුෂ්කර පළාතකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා අර ඔක්කොම ටික පැත්තකට දාලා පාත්‍රේ කුයි සිවුරු කුයි විතරක් තියාගෙන මෙන්න පාඩුවේ ඉන්න. ඇයි? සෙරප්පු දෙකක්වත් නැහැ. ඇයි? එයාගේ ආස්වාදනීය. එයාව අපේ නායක හඳුරු ළඟ මහනෝනා කොරියාවේ හිටපු විශාල කම්පැනි එකක් අයිතිකාරයෙක්. ඒක විකුණලා ඒක සල්ලි පොත්වල දාලා තිබුණු බාණ්ඩත් එහෙම කරලා විශාල කන්ටේනර්ස් ගණනාවක බඳු ලංකාවට ගෙනහැලා බෙදලා දීලා මිනිස්සු මහන වෙලා ඉන්නවා. දැන් සිවුරක් කරේ දාගෙන පාත්‍රයක් අරන් සිරපදේ ගුණතුන් පාර යනවා. එයාගේ ආශාදේ ඔබ කැමති වේද? හයියෝ මොන හිඟන ජීවිතයක්ද ඔහොමද ජීවත් වෙන්න ඕන කියලා අය. ඒක ඔහුගේ ආශාදය. ඔහුට ලොකු ජීප් තිබුණා ලොකු කම්පැනි එකක් තිබුණා ලොකු නිවාස තිබුණා. ඉතින් හැමදේම තිබුණා. දුවා දරුවෝ හිටියා භාර්යාවරු එක්කෙනෙකුට 10 දෙනෙක් 20 දෙනෙක් විතර ඉන්නේ සමහරලාට එක්කෙනෙක් මැදට. ඒ ඔක්කොම දාලා ඇවිල්ලා තියෙනවා. දැන් ඒක අභියෝගයක් වුණේ. අභියෝගයක් වුණා නම් එහෙනම් තව ඒක පස්සේ යනවා. ඒක අභියෝගයක් නොවන නිසා ඒක දාලා ඇවිල්ලා දැන් මෙන්න සෙරප දෙකක් ගන්න නැතුව පාර යනවා. ඉතින් මගේ වයස වගේ පේන්නේ නිසා මම ඇහුවා මගේ වයස කීයද කියලා. තරුණ වයස වගේ වයස වගේ පේන්නේ. කිව්වා 59යි කිව්වා. මම ඊට පස්සේ බය වුණා මේ මිනිහට 59 මිනිහෙද්ද මම මේ යාළුවෙක් වගේ ආශ්‍රය කරන්නේ කියලා. වයස පේන්නේ ඔවුන්ගේ ස්වභාවයේ හැටි. පේනව නේද තමන්ගේ මේ පෝසත්කම තියෙන්නේ තමන් විඳින තැන. එහෙම නැත්නම් තමන්ගේ ආස්වාදයේ ඇති තැන. ඒක ඒක එක පුජ්‍යලයකට වෙනස්. දැන් මේ කොළඹයේ ඉන්නයි හීන මවන සමහර අය අපි ගම් පලාතක ගන්න ඕන වෙලක් මැද පොඩි ඉඩක් කෑල්ල. මොකද අපි ඉඳලා හිටලා ගිහිල්ලා එන්න මාසයකට අමාරකට සැරයක් විවේක ගන්න. එයාගේ ආශාවයි. ගමක ඉන්න කෙනෙක් හිතනවා නෑ එහෙම දෙමෙ අපි කොළඹට එන්න ඕන මේ කොළඹ කොන්ක්‍රීට් එකක් හදාගෙන මේ කස්සට වෙලා කොටු වෙලා ඉන්න ඕන කියලා. ඇත්තටම මට නම් පේන්නේ සොයන්නේ සිරකරුවෝ. දැන් මානසික දියුණුවක් ඇති නිසා ඒක කිසි ප්‍රශ්නයක් නෑ අපිට. නැත්තම් කැළඹිලි මානසිකත්වයක් එක්ක මේ ගේට්ටු තාප්ප ගහගෙන ඉන්න එක ස්වයන් සිර කූඩුවක් හා සමානයි. පොඩක් අඩු වැඩියෙන් තේරෙන්නේ නැද්ද ඒක? ඒක තේරුම් යන්නේ ඒක දිහා වෙනස් විදියට බලන්න පුරුදු වෙනකොට. ඒ තත්ත්වයෙන් එහාට තව පොඩ්ඩක් යන්න ඕනේ කියලා හිතන කෙනෙකුට, වෙනස් වෙන්න ඕන කෙනෙකුට. හරි. දැන් ওই විදියට බලාගෙන ගියාම ජීවිතේ සැනසෙල්ල තියෙන්නේ ගමේද, කැලේද, පෝසත් කමේද, කොහෙද තියෙන්නේ? ඔය කොහෙවත් නෙමෙයි සැනසෙල්ල තියෙන්නේ. කැලේවත්, ගමේවත්, පෝසත් කමේවත්, දුප්පත් කමේවත් නෙමෙයි, නගරේවත් නෙමෙයි. තියෙන්නේ අපේ මේ සිත හඳුනාගත් තැන. සිතේ ස්වභාවයන් හඳුනාගත් තැන. ඔබට පොල්ලක් අරන් බැනවැදීගෙන මිනිස්සෙක් යනවා. ගහන්නා වගේ. ඔබට එකපාරට තරහක් එනවා. මොකද මම නිකන් ඉන්න මට පොල්ලක් අරන් මේ මිනිස්සෙ ගහන්න එන්නේ කියලා. හැබැයි ඔබ ටික දුරකට දුවන දුවට පස්සේ ආන අනිත් මිනිස්සයා කියනවා, "ඔයා ඔහොම තමයි, ආට පිස්සු" කියලා. අර පොල්ල අරන් ආපු මිනිස්සෙට පිස්සු කියලා කියනවා. කිව්වා මොකද කරන්නේ ඔබ? එදා ඉඳලා පොල්ලත් අරන් පස්සේ ගේනකොට ඒත් දුවනවා. තරහක් නැතිව. ඒ තරහක් නැතුව දුවන්නේ. එයාට පිස්සු. ඒකයි. ඒ වගේම යම් යම් පුජ්‍යලය පිළිබඳව හරියටම තේරුම් ගත්තහම ඒ ස්වභාවයෙන් ඒ දෙනා දිහා බලනකොට අපිට කේන්තියක් එන්නේ නැතුව බලන්න පුළුවන්. දැන් අපි තේරුම් අරගෙන හිටියොත් මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට පිස්සු තියෙනවා කියලා. මිනිස්සු අපිට බයිනකොට, නින්දා කරනකොට, අපහාස කරනකොට, කේන්ති ගන්නකොට, කුහක වැඩ කරනකොට, කේලම් කියනකොට, "පව් එයාට පිස්සු" කියලා වේරෙන්න පුළුවන්. දවසක් 100 කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉනවා. හරි වේගෙන් කතා කරනවා. හරි සැරෙන් කතා කරනවා. ටිකක් මාව අභිභවා කතා කරනවා වගේ හරි සැරෙන් කතා කරනවා. මම ටිකක් කතා කර කර ඉදී කතාව අවසන් වෙන කිට්ටුව මං අහුවා 100ට අරිසස්ත කියලා. ඊට පස්සේ කියනවා මගෙන් කොහමද ආමඳුරු දැනගත්තේ? අවුරුදු 3ක් වෙනවා. සමීප නෑ තාම. කිව්වා. හම්දුරන්ට ලෙඩ කියන්න පුළුවන්ද එහෙම? ඥානෙ. නෑ මං කිව්වා මට එහෙම ඥානයක් නෑ. මට 100 කතා කරපු විදියට හිතුණා. සිරාරිසස් ඇදි කියලා. මොකද ඒ යම් කිසි උදයක් උහුලගෙන දරාගෙන වගේ හදිස්සියකින් වගේ කතා කරනකොට ඉතන මොකක් හරි රෝගයක්, මොකක් හරි අපහසුතාවයක්, මේ පීඩනයක් මේ දරාගෙන මේ කතා කරන්නේ. ඒකයි මෙච්චර මේ සැර. તો ඔබටත් පුළුවන් සමහර වෙලාවට වේගෙන්, කේන්තියෙන්, තරහෙන් වගේ කතා කරනකොට ඔයාට අරිසස්ත කියලා අහන්න. ගුටි ගන්නත් තියෙන්නේ නැහැ. ඈ නේද? හයියෙන් බැනගෙන බැනගෙන යනකොට නේ අහන්න පුළුවන් එහෙමද කියලා. එහෙමත් නැත්තම් හිතන්න පුළුවන් එයාට රිසස් වෙන්නේ නැති කියලා ගත්ත හැලලා දාන්නත් පුළුවන් නේ. නිකන් පාරේ යන ගමන් නිකන් අනවශ්‍ය විහිළුවක් කරේ, අනවශ්‍ය දෙයක් කරේ, මොනවක් කරේ කියලා මල්ලි එයාට රිසස්ද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්තම් එයාට රිසස් වෙන්නේ නැති කියලා යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක දාලා යන්න පුළුවන්. අපි පීඩාවටපත් කරන ප්‍රධාන සාධකය ගැන ගමු. ප්‍රධාන කාරණේ ඔබව පීඩාවටපත් කරන්නේ ප්‍රමුඛ වශයෙන් ඔබේ ජීවිතයේ දිහා ඔබ පරීක්ෂා කරලා බලන කවුද? සමහර අය කියයි මගේ මහත්තයා, මගේ නෝන, සමහර අය කියයි මගේ අම්මා තාත්තා, සමහර අය කියයි මගේ යාළුවෝ, සමහර අය කියයි මාව වැඩිම පීඩාවකටපත් කරන්න මගේ රස්සාව. නෑ, ඔබ තව තව සොයාගෙන යන ඔබ ජීවිතයේ, ඔබේ ජීවිතේට වැඩිම පීඩාව පමුණවන කෙනා. ඔබේ ජීවිතේ වැඩිම පීඩාවට පමුණවන කෙනා ඔබේ මනස. ඉන්නෝ මමත්වය නැත්තම් කියන්නේ නේද? අයි එක අකුරයි, අය මම. අපිට පුළුවන් නම් මේ without I ජීවත් වෙන්න, I වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් නම් nothing stress, අපිට අසහනකාරීත්වයන් නැත. අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නේ with I, මම සමග. මම වෙමි, මම කියන தത്വයේ හැමතිස්සෙම ජීවත් වෙන්න අපි පුරුදු වෙලා තියෙනවා. කොහොමද මේ මමත්වය තොර ජීවත් වෙන ක්‍රමවේදය? මොකද්ද අපි අනුගමනය කරන්න ඕන ක්‍රමය? මං අහන්න කැමතියි ඔබට මේ ඉස්සරහා තියෙන ඉඩම් කෑලි කීපයක් තියෙන ඔබට වේදනාකාරී දේවල්. ඔබට ගෙදර ඉන්නකොට මතක් වුණාද? මේවා කවුරු හරි එලි කරනවා ඇති, වෙනස් කරනවා ඇති කියලා ඔබට ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ. ඒ යම් යම් දේවල් ඔබට තියෙනව නේද? ඒවා වෙනස් වෙනවට කැමති නැහැ, වෙනස් කරනවට කැමති නැහැ, වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා නිකන් බය වගේ ඇති වෙන දේවල් තියෙනානේ. එතකොට ඔබට තේරෙනව නේද නොබැඳිච්ච දේ හා බැඳිච්ච දේ අතර තියෙන වෙනස? ඔබ මේකට කිසිම ආකාරයක බැඳිලා නැහැ. ඒ නිසා මේ පිළිබඳව ප්‍රශ්න නැහැ. ඒත් ඔබ බැඳිච්ච දෙයට පිළිබඳව ඔබට තියෙන හැමතිස්සෙම මොනවාද? බය, කුතුහලය, සැකය වගේ දේවල් තියෙනවා නේ. දැන් බොයෆ්‍රෙන්ඩ් කෙනෙකුට බැඳුනහම නේ නිතරම සැකයි, මෙයා වෙන කෙනෙක් එක්ක යාළුවෙද කියලා. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුට බැඳුනහමත් එහෙමයි, යා වෙන කෙනෙක් එක්ක යාළුවෙද, වෙන කෙනෙකුට කෝල් කරයිද, ෆෝන් එකත් පරීක්ෂා කරනවනේ නේ, කෝල් කරයිද, ලියුම් දෙයිද, පැනලයිද කියලා බයයි. ඒ බැඳීම් ඇති වෙච්ච තැන තමයි වේදනාවන් හටගන්නේ. එතකොට මේ උපාදානය කිරීම කියලා මේකට කියනවා, අල්ලා ගැනීම කියලා කියනවා. කොච්චර අල්ල ගන්නවද කියනවනේ, ඒක පොඩ පොඩ පටන් ගන්න. මුලින්ම හිතේ තියෙන වේදනාත්මක ස්වરૂපයක්, සංවේදීතාවයක් හටගන්නවා. මට මගේ හිතට දැනුණා ඒක. ඒක තව පොඩ්ඩක් පෝදිනවා. ඊට පස්සේ ඒක නැවත නැවත බලන්න කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ නැවත නැවත පුබුදිනවා හිත. ඊට පස්සේ ඒ දේ තමයි ලබා ගන්න හිතෙනවා. ලබා ගන්නවා. ඊට පස්සේ ආරක්ෂා කරන්න හිතෙනවා. ආරක්ෂා කර ගන්නවා. ඊට පස්සේ වැඩි කර ගන්න හිතෙනවා. නිමක් නැහැ. කෙලවරක් නැහැ. අවශ්‍යතාවන්ට අවසානයක් නැත. මේ ලෝකේ කාගේ හරි අවශ්‍යතාව සම්පූර්ණ වෙච්ච කෙනෙක් ඉන්නවද? අවශ්‍යතාවන්ට අවසානයක් නැත. අවශ්‍යතාවන්ගෙන් නිදහස් වීමේ අවසානයක් ඇත. ඒක හරි දාර්ශනික වචනයක්. කොහොමද මේ අවශ්‍යතාවයන්ගෙන් නිදහස් වෙන්නේ කියලා බලන එක. මං හිතනවා මේ මීට වඩා ටිකක් ගැඹුරු කරන්න හොඳ නැහැ කියලා මේගොල්ලන්ට. මේක දිරවන්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම ගොඩාක් මේ සරල කරලා මේ කතා කරේ. ඉතින් ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ටිකක් වැඩිපුර ටිකක් ශ්‍රවණය කරන එක. ශ්‍රවණය කිරීම සඳහා ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් නිවම් මග ටීවී, එහෙම නැත්නම් එඹිලි පිටි ආනන්ද තේරෝ කියලා සර්ච් කරාම ඕන තරම් තියෙන දේශනා සිය ගාණක් 500ක් විතර අවුරුද්දක් විතර වුණත් අහන්න පුළුවන් එක දෙකට. ටිකක් වැඩිපුර අහන්න වෙනවා මේ කරුණ තේරුම් ගන්න. මොකද මේක වාචික පිළිතුරක් නෙමෙයි තියෙන්නේ, අධ්‍යාත්මික වෙනසක්, පරිවර්තනයක්. චේන්ජ් කරනවා, අධ්‍යාත්මය වෙනස් කර ගන්නවා. ඒක වෙනස් වෙනතුරු තමන්ට ඒ සැනසෙලි දායකත්වය තෝරගන්න බෑ. සවාචික උත්තරයක් නෑ මේකට. මේක ප්‍රතික්ෂේප කරන්න, මේක පිළිගන්න කියන එක තමයි ලෝක හැමතැනම උගන්වන්නේ. නමුත් මා ඉගැන්වීම එහෙම එකක් නෙමෙයි. ඒක ප්‍රතික්ෂේප කරන්න, මේක පිළිගන්න කියන එක නෙමෙයි. ඔබට එතනින්ම තේරෙන්නේ නැද්ද මේ විශේෂත්වය? ඔබට හමුණු හැම ඉගැන්වීමක් තුළම තියෙන එක, ඒක වැරදි, මේක තමයි හරි. ඒ දෙයිය නෙමෙයි ඔබ විශ්වාස කරන්න ඕන මේ දෙයිය. ඒ ශාස්ත්‍රවරයා නෙමෙයි විශ්වාස කරන්න ඕන මේ ශාස්ත්‍රවරයා. ඒ ආකල්පේ නෙමෙයි හරි මෙන්න මේ ආකල්පය. මට ආකල්ප වලින් වැඩක් නැත. ආකල්පයක් වෙනස් කරලවත් මට වැඩක් නැත. ආකල්පයෙන් දුරු විය යුතුයි. ආකල්ප දුරු කළ යුතුයි. ඒ එහෙම අපි මතක් කරන්නේ ඇයි? අපේ මේ මනසට යොදලා තියෙන මනෝ, මනස සිත කියලා යොදන්නේ ඒක තමයි. මනස මනෝ. ඇයි මනෝ කියලා කියන්නේ? මේක ඇතුලේ තියෙන චිත්‍රපටි. අධ්‍යක්ෂකවරයා ඔබ. ඔබ විසින් අධ්‍යක්ෂණය කරන ලද, නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි තියෙනවා මේක ඇතුලේ. ඔබට තියෙන්නේ මොකද? ඔබේ චිත්‍රපටිය ඔබට බල බලා ඉන්න පුළුවන්. ඊට පස්සේ චිත්‍රපටිය හොඳ නැති වෙනකොට ගිහිල්ලා කියනවා, අනේ මගේ චිත්‍රපටිය පරණ චිත්‍රපටියමයි, තාම බලන්නේ. මේ මගේ මේ චිත්‍රපටිය අලුත් කරලා දෙන්න බැරිද? එහෙම නැත්තම් මේ පරණ සින්දුව තාම අහන්නේ, මේක රීමික්ස් කරලා දෙන්න බැරිද අපිට? ඊට පස්සේ රීමික්ස් කරනවා, ඊට පස්සේ වෙනස් බීට් එකකින් ඔන්න අහනවා. ඒ කට්ටියක දවසක් අහලා ඉවරලා කියනවා, අනේ දැන් ඒ රීමික්ස් එකත් හරි නෑ වගේ, මේක ආයි අර පරණ ක්‍රමයට අහන්න බැරිද හදලා. ඔන්න ඕ අලුත් සින්දුව ඊළඟට පරණ ක්‍රමයට හදනවා. තමන්ගේ නිර්මාණ ටික තමා තුළ තියෙන, තමා බල බල ඉන්න, මේකට කියනවා මනෝ කියලා. මනෝ කියන්නේ මවන ලද, නිර්මාණය කරන ලද, නිර්මාණය කරගත් දේවල්. පිරිලා තියෙන්නේ. ඒ ටිකේ මිනිස්සුන්ට බරක්. කිසිම නිර්මාණයක් නැතිව සජීවීව මේ ලෝකේ දකින්න අවදි වෙනවා නම් එයා තමයි හීන ලෝකවල ඉන්නේ නැතුව සජීවීව බලනෝ නිදහස් මනසින් නිදහස් ලෝකෙ හිතෙන්ට එන්න. ඉතින් ලොකු ආත්මීය පරිවර්තනයක් වෙන්නම ඕන. ඔබ කියෝ පිළිගන්නවද ඔබ ඔය ඇසින් දකින්න දේ නෙමෙයි ඔබ දකින්නේ කියලා? ලෝකේ තියෙන දේ නෙමෙයි ඔබ දකින්නේ කියලා ඔබ කියෝ පිළිගන්නවද? පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වතාව දැන් බලන්න මෙන්න මේ පිළිමේ දෙය. ඔබ දකින්නේ ඇසින් දකින්න දේ නෙමෙයි. ඔබේ ආකල්පමය මත තියෙන සංකල්පය ඔස්සේ දකින දේ තමයි මේක දිහා බලන්නේ. දැන් මේ පිළිමය කෙරෙහි ඔන වෛරයක් ඇති කරලා තිබ්බනම් එහෙම මේක දැක්ක ගමන්ම තරහක් ඇති වෙනවා. ඒ බුද්ධා හොඳ නෑ බුද්ධා. මේක පොලේ ගහන්න ඕන කඩයන්න ඕන කියලා උනත් හිතෙන්න පුළුවන්. බෝගහක් දිහා බලන්න බෞද්ධයෙකු කෙනෙක් ඒක දිහා බලන තාලේ වගේම වෙනත් ආගමක එක දිහා බලන තාලේ සම්පූර්ණ තරහ ත්‍රස්තවාදී එක දිහා බලන තාලේ බලන්න. ගහේ ස්වභාවය දැක්කම ඉවරයිනේ. ස්වභාවයෙන් බැලුවාම නිතරින් බැලුවාම ස්වභාවිකව බැලුවාම ඒක ලස්සනක් පේනවා නම් ලස්සනයි කියලා බාර ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට ස්වභාවික දේවල් ලෝකේ බලන්න හැකියාව ලැබුණොත් අර ආකල්ප නැතුව ඔබට හරිය සහනයක් ඇති වෙනවා. චිත්‍ර නැතුව සජීවීව හැම විටම දකින්නවා. ඒක තමයි අර මුලින් කතා කරපු පොඩි ළමෙක් වගේ කියලා අවුරුදු 6ට 7ට ඇවිල්ලා පොඩි ළමෙක් වගේ බලනවා. වැඩි ගොඩාක් ආකල්ප නැහැ ලෝකේ දෙහා. වැඩි මනෝමය ස්වභාවයක් නැහැ. ඒ නිසා එයාට සජීවී ලෝකයේ දකින්න හැකියාව ලැබෙන මනෝමය ස්වභාවය නැත්නම් ඔබට හැකිද කියලා බලන්න. මනෝමය ස්වභාවයක් නැතිව දකින්න කෙනෙක් දිහා, ගහකොළ දිහා, මේ ඉන්න ඕනම සාස්ෘවරයෙක් දිහා නේද, මිනිස්සු දිහා මේ මනෝමය ස්වභාවය නැතුව දකින්න පුළුවන් නම් ඔබට සැනසෙල්ල තියෙනවා. මේ මිනිස්සු ළඟ මේ වාද බේදකම තිබ්බත් ඔබට සැනසෙල්ල තියෙනවා. ඔබ සැනසීම තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් නොවේ. ඔබට හැකියාව තියෙනවා නම් අනිත් අයට සැනසීම බෙදන්න ඔබ නියම ආදරවන්තයෙක්. එහෙම නැත්නම් ආදරවන්තියා. ඔබ අනිත් අයගෙන් සැනසීම බලාපොරොත්තු නොවි අනිත් අයට සැනසීම බෙදන්න ඔබට පුළුවන් නම් ඔබ නියම ආදරවන්තයෙක් ආදරවන්තියා. හැබැයි ඔබ අනිත් අයගෙන් සැනසීම බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නෙමෙයි, ඔබ හිඟන්නේ කෝ හිඟන්නියා. ඉතින් මුලින්ම තමන් සැනසෙලි දායක කෙනෙක් බවට තමන්පත් වෙන්න ඕන. එහෙම නැත්නම් බෙදන්න බෑනේ. තමන් පෝසක් වෙන්න ඕන අනුන්ට යමක් බෙදන්න නම්. ඉස්සෙල්ලා බලන්න තමා ළඟ තියනවද කියලා ඒ සැනසෙල්ල. ඔබ තව කෙනෙකුට කන්න කියලා දෙක් කරන්නේ තමන්ට අනුභව කරන්න පුළුවන් දෙයක් නේද? ඒ වගේම ඔබේ මනස මුලින්ම තමන්ට අනුභව කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ට තමන්ගේ මනසත් එක්ක ජීවත් වෙන්න පුළුවන් සොඳුරු මනසක්, සැහැල්ලු මනසක් ඔබට තියෙන්න ඕන. ඊට පස්සේ තමයි අපිට මෙන්න මේ මනසට අනිත් කෙනාටත් එන්න කියලා කියන්න හැකියාව ලැබෙන්නේ. තරුණ ජීවිත නිසා සමහර විට ලොකු ජීවිතේ ගැඹුරු අත්දැකීම් ලබන්න ඕන කියලාවත්, එහෙම නැත්නම් ගැඹුරු වේදනාකාරී තත්ත්වයන් මේ ජීවිතේ තියෙනවයි කියලාවත් අත්දැකීමක් නැති වෙන්න පුළුවන්. එතෙක් ඒ අත්දැකීම එක නුවණින් දකින්න ඕන. එහෙම නැත්නම් එයත්තු ස්වභාව ධර්මයත් එක්කම ඒ අත්දැකීම් දකිනකොට උන්න දහමට යොමු වෙනවා. මොකද දහමට යොමු වෙලා තියෙන ගොඩක් වෙලාවට මෞපිය සෙනෙහස අහිමි වීම නිසා, එහෙම නැත්නම් ජීවිතේ ලොකු ලොකු හැලහැප්පිලි වෙන්න වෙච්ච නිසා තමයි විශේෂයෙන් බුදුදහමේ ප්‍රතිඵලයේ සමහර අය අරගෙන තියෙන්නේ. සමහර අය ප්‍රඥාවෙන්ම තේරුම් අරන් තියෙනවා. සමහර අය යම් යම් හැලහැප්පීම් නිසා ඒක ජීවිත අත්දැකීම් එක්ක තමන ජීවිත විමුක්තිය සොයා ගන්න උවමනා නිසා තමයි මේ ධම්මග තෝරගෙන තියෙන බොහෝ දෙනෙක්. වියෝ දුක, එහෙම නැත්නම් පීහි විපයෝග දුක, අපේහි සම්පයෝග දුක, අප්‍රියයන් එක්වීමේ දුක, කැමති දේවල් නොලැබීමේ, අපතප දේවල් සිදුවීමේ දුක ආදී දේවල් මෙන්න මේවා සිදු වුණාම තමයි ජීවිතේ සමහරලාට ධම හොයන්නේ. ඒ වේදනාවෙන් නිදහස් වෙන්න. සමහර වෙලාවට තමන්ගේ සිත කියන එක මේක නිරවුල් කරගෙන මේක නිදහස් කරගන්න පුළුවන් කියන එක දන්නේ නැත්නම් ඒගොල්ලෝ යොමු වෙන්නේ මොනවා හරි ටිකක් බීලා මත් වෙලා ඒක අමතක කරගන්න. එහෙමත් නැත්නම් මේක මානසික ප්‍රශ්නයක්, මේක වෙනස් කරගන්න පුළුවන් කියලා දන්නේ නැති කෙනා, මේක කාලයෙන් වෙනස් වෙනවයි කියලා දන්නේ නැති කෙනා ඔන්න ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. සිය දිවි හානි කර ගැනීම ආදිය සිද්ධ වෙනවා. ඇයි? තමන්ට අර ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නට තියෙන අපොහොසත්කම, එහෙම නැත්නම් බීතිකාව, ලැජ්ජාව, බය නිසා තමයි මේ සියදි විහාන කර ගැනීම වලට එහෙම මේ සමාජයේ ලක් වෙන්නේ. ඒ ඉදතර තම තියෙනවනේ එකක්, ඒ අය ළඟ විවෘතභාවය නෑ. ඒකයි හේතු බවට පත් වෙන්නේ. මානසික කඩාවැටීම් වලට හේතු කාර්ක වෙන හේතුව තමයි මේක ස්වභාවයක් කියලා යම් යම් දේවල් පිළිගන්න සූදානම් වෙලා නැහැ, හිත හදලා නැහැ. ඉතින් අපි ස්වභාවයක් තුළ පවතින හැම දෙයක්ම මේක ස්වභාවයක් කියලා තේරුම් ගන්න පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ ඒකේ ගැටලුවක් නැහැ. ඒක තමයි ස්වභාව ලක්ෂණේ කියන එක තේරුම් කරගන්න. මම දන්න කෙනෙක්ගේ විවාහ වෙච්ච කෙනෙක්ගේ මම ඇහුවා, ඔබේ නෝනා නිකවත් ඔබට ආරංචි වුණොත් වෙන කෙනෙක් එක්ක යාළුකමක් තියෙනවා, මිත්‍රකමක් තියෙනවා කියලා ඔබ මොකද කරන්නේ කියලා. එයා දුන්න උත්තරය තමයි මොකද්ද? මරණෝ කිව්වා. මං කිව්වා එතකොට මම දන්නවා මෙයා පොඩ්ඩක් වෙන වෙනයත් එක්ක සම්බන්ධතාව තියෙනවා කියලා. ඒ නිසා මං කිව්වා එතකොට ඔයා කරන එක ආයෙකට ඉතින් අපි හරි හම්බ කරලා ගන්න දෙනවනේ. ඒ නිසා කවන්නේ මම කිව්වා ඉතින් ඒකත් එහෙම ඉතින් ඒ වගේම වැරද්දක් නැහැ. තමනුත් ඒ පැත්තේ එහෙම කර කර අරයට එහෙම වුණාම එහෙම කරනවා. ඇයි එහෙම කරන්නේ? ඒ එහෙම තමයි. දැන් ආදරය කරනකොට කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න, බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් වේවා, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වේවා, ගිහිල්ලා අහන්න, ඔයා මගේ ආදරය කරන්නේ මොන කොටසටද, මොන දෙයටද ආදරය කරන්නේ කියලා අහන්න ඕන. කියන්නේ මගේ සල්ලි වලටද, මගේ තත්ත්වයටද, මගේ උගත්කමටද, මගේ මූණටද, ඇස්වලටද, කොණ්ඩෙටද, හැඩයටද, මොකටද ආදරය කරන්න කියලා අහන්න ඕන. දැන් මම ඒක වයසක 100 කෙනෙක්ගෙන් ඇහුවා. ඒ 100 කෙනා යාගේ නෝන නැති වුණා. නැති වෙලා මට ඒ දුක කියන්න ආවම මම අහුවා මේ යාළු වෙලාද බැන්දේ? කිව්වා නැහැ යාළු වෙලා නෙමෙයි, මේ ප්‍රපෝසල් එකක් නේද කතා කරලා. මේ කපුගම කතා කරලා කොහොම හරි මේ බැන්දා. මම අහුවා 100 ඒ බලන්න මලමාලි ගියපු බලන්න ගියපු මුල් දවසේ අහට හිත ගියේ මොකකටද ඒ මලමාලිගේ? කපාටම 100 කියනවා හාමුදුරුවනේ පයට පෑගෙන්න කොණ්ඩේ. අපේ නෝන නාන්න ගියාම ළින්දට කොණ්ඩේ අරන් ඉන්න තව එක්කෙනෙක් යවනවා කිව්වා. ඒ තරම් දිග කොණ්ඩයක් හොය, ඒ කියන්නේ බිම වැලි ගෑවෙනවා කිව්වා. එනකොට ඒ කියන්නේ දිගම කොණ්ඩේට දෙහෙරෙන්නත් තිබ්බා. නාලේනකොට බිම වැලි ගෑවෙනවා, කොණ්ඩේ ගෙනියන් තව සේවිකාවක් යවනවා කොණ්ඩේ තරම් එන්න. මම කිව්වා 100 දැන් ලබනාත් නේද නෝන නැතිලානේ තියෙන්නේ. ලබනාත් මේ 100 ඔය නෝන හම්බ වෙනවා. උඳු ගවෝ කාලා ඔළුව කොණ්ඩේ නැතිව පොඩ්ඩක් අර මොංගල් මොණ්ඩේකුත් එක්ක නෝනම, ඒ නෝනම තමයි ඔන්න හම්බ වෙනවා. දැන් මේ 100 හිතනවා අනේ මේ නෝනමයි මට ලැබෙන්න ඕන ලබනාත්මෙත් කී කී අඬන්නේ මට. මම කිව්වා අර කොණ්ඩේ නැතුව පොඩි මොංගල් මොණ්ඩේකුත් එක්ක හම්බුනොත් නෝන විවාහ කරනවද, මැරි කරනවද? එතකොට නම් ඉතින් හිතලා බලන්න වෙනවා. ඉතින් මං කිව්වා ඒ නෝනමනේ දෙයියනේ, ඈ ඒ නෝනමනේ මේ ඇවිල්ලා තියෙන පොඩ්ඩක් හුදුකෝ ගෑවට මොංගල් මේකක් උනාට ඒ උප්පත්තියේදී ඒ නෝනම ඒ ජීවිතේම ඉන්නේ. ඒ නිසා හරි පරිස්සම් වෙන බුදුහාඳුර දේශනා කළා, රූපෙට කැමති අය රූපේ තියෙනකම් ඔබ ළඟේ දේවි, ධනෙට කැමති අය ධනේ තියෙනකම් ඔබ ළඟේ දේවි, බලයට කැමති අය බලේ තියෙනකම් ඔබ ළඟ ඉඳීවි. ඕනම දෙයක් එහෙම තමයි. මේ නිසා දෙපාර්ශවයේම තේරුම් ගන්න, නෝන මොකට දාස කරන්නේ, මහත්ය මොකට දාස කරන්නේ කියලා. ඒ දේ ආරක්ෂා කරගන්නකම් තමන් ළඟ නෝන හරි මහත්ය හරි ඉඳීවි. විද්‍යාත්මක තත්වයක් මිසක් වෙන දෙයක් නැහැ මේ ලෝකේ. තේරුණානේ ඒක තමයි ඇත්ත කතා. ඒ නිසා මේක තමයි ලෝකේ ස්වභාවය කියලා තේරුම් ගන්න. ඒක කාට වරදක් නෙමෙයි. ඕනම කෙනෙකුට කැමැත්තක් ඇති කරගන්න වගේම අකමැත්තක් ඇති කරගන්න අයිතියක් තියෙනවා. ඔබේ යම් දෙයකට කැමැති කියලා කියන වගේම ඔබේ යම් දෙයකට අකමැති කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක මට තියෙනවා වගේම ඒක ඔබටත් තියෙනවා, අනිත් සියලු දෙනාටත් තියෙනවා කියන තැන අපි ඥානනේ ඇති කරගන්න ඕනේ. එතකොට අර පිහින් අයන දේවල්, එහෙම නැත්නම් අර වගේ මරණවයි කියන දේවල් ඒව කරන්න උවමනා කරන්නේ නෑ. මේ තමයි ලෝක ස්වභාවය, මේ තමයි ලෝක ධර්මතාවය, මේ තමයි ලෝකයේ සත්‍යය, මේක තමයි විද්‍යාත්මක න්‍යාය, මේක තමයි පුතඥ කමේ ලක්ෂණය. තේරුණානේ? පුතඥ ලෝකයේ කෙනෙක් තමාටම තමන් ආදරය කරගන්නව මිස තව කෙනෙකුට ආදරය කරන්නේ නැත. ඒ කොහොමද කියන්නේ කියලා හරි. එච්චර ලස්සන නැති දත් ටික එහෙමත් අර මල පාට බැඳිච්ච ගෑනු ළමයි ගෙදරට නාකි වෙන්නේ මොකද කියලා මට කියන්නේ. ටිකක් ලස්සනේ රූපෙන් අඩු දත් වල අර මල හැරේ මේ බැඳිලා නිකන් හිනා වෙනකොට ලස්සනක් නැති අය ඉන්නවනේ. ඒ වගේ අය මොකටද ගෙදර නාකි වෙන්නේ මට කියන්නේ. කොච්චර කපුගම් බලන්න ආවද? දැන් මම මේ දන්න තැනක ඉන්නවා. අනේ කපුගම් 40 ගානක් ඇවිල්ලා තියෙනවා බලන්න මේ වෙනකොට. ළමයා බොහොම ලස්සනයි පිටින්. මම බැලුවා මොකද මේ ළමයට මේක කපුගමක්වත් හරියන්නේ නැති කියලා. මේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා එකපාරට යන්න කිට්ටු වෙනකොට මලමාලේ hina වෙනවා. hina වෙච්ච එක මම ඩොක්. එයා පොඩි කාලේ දත් ටික වැදිලා බිම දත් ටික අර අවකහ ගන්නවල දත් මැරිලා දත් ටික කැතයි. ඔක දන්නවනම් මොකක් හරි ගාන්ඩ් එකක් හරි දාලා එහෙම නැත්නම් ප්ලාස්ටික් ඇඳක් හරි දැම්මනම් ඔක බේදෙනවා. ඒක පේනවා නේද ලෝක හැටි? මන් දන්නේ මොකද්ද කියලා. සැබෑම ප්‍රේමය දයාව දක්වන්නට හැකියාව තියෙන්නේ මේ කෙලෙස් නිවාගත්ත කෙනෙකුට පමණයි. එහෙම නැත්නම් බුදු කෙනෙකුට, මාර්ගඵලලාභී කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට, එහෙම නැත්නම් ජේසුස් වහන්සේ වැනි කෙනෙකුට පමණයි, මනස දියුණු කරගත්ත කෙනෙකුට පමණයි මේ ලෝකට ප්‍රේමය ලබා දෙන්න පුළුවන්. නැත්නම් ප්‍රේමය නෙමෙයි යන්නේ ලෝභය. මතක තියාගන්න. ප්‍රේමය නෙමෙයි යන්නේ ලෝභය. දැන් ගැල්ලම් එකෙන් අහුවා ඔයා ඒ කොල්ලට කැමති වුණේ මොකද කියලා. නෑ එයා වැඩ කරන තැන දැකලාලු. එයාගේ ඔෆිස් එක හොඳයි, එයා වැඩ කරන කම්පැනි එක හොඳයි. ආ ඒක නිසා. ඊට පස්සේ එයාට කාර් එකක් තිබුණ නිසාලු. නැත්නම් බයික් වලින් කොල්ල ඕන තරම් ආවා මගෙන් අහන්න. මං කැමති වුණේ නෑ. කාර් එකකින් ආවා මං හොට්ට කැමති වුණා. ඔක දියුණු රටවල් වලට යනකොට කාර් එකක් නිකන් තිබ්බට මදි. ඒක නියම් Benz, BMW වගේ, එහෙම නැත්නම් ඉහළ Prado වගේ එකක් වෙන්නත් ඕන. එහෙම නැත්නම් බෑ. එහෙම නැත්නම් අද තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක තියෙන්න ඕන Lamborghini. Lamborghini-යක් තිබ්බොත් ගෑල්ලා මේ දාගන්න එක සිම්පල්. ඔය වීඩියෝ ක්ලිප්ස් එහෙම තියෙනවා මම දැක්ක Lamborghini එකෙන් ගෑල්ලා මේ අල්ලන ක්‍රම. ඒ දවස දැන් ඈත ගම්මාන වලට යනකොට Lamborghini ඕන නැ නිකන් හෙල්මට් එකක් තිබ්බනම් ඇති. හෙල්මට් එක අතේ දාගෙන ඉඳලා කොල්ල චතුර කරකවකව ඉඳලා කොමරි දහනුන්ගේ හෙල්මට් එක සංගීතයට යනකොට මේ ගෙදර ඉඳලම හෙල්මට් එකක් අරයි යනවා සංගීත ප්‍රසංගේ බලන්න යද්දී. මං කරපු ඒවා එහෙම නෙමෙයි ඔවා යාලෝ කරපු ඒවා. මම ඉතින් ඒව දිහා හැම දෙයකම යටි හැකින් බලන මොනවද මුන් කරන්නේ මේ කියලා. කවුරු හරි කතා කරන්න හරි කැමති වෙන්නේ හෙල්මට් එකක් අතේ තියෙනවනේ. ඒ කියන්නේ මට බයික් එකක් හරි තියෙනවා. අමාරු ගොල්ලන්ට වාහන නැහැ. නමුත් වාහනයක කී එකක් අතේ තියෙනවා. මේ ලෝකෙට රවට්ටන අයත් ඉන්නවා, මේ ලෝකෙට රැවටෙන අයත් ඉන්නවා, මේ ලෝකෙට අගයක් දෙන අයත් ඉන්නවා. ඒවා දිහා ඈතින් බලන ගැහැණු ළමයි, පිරිමි ළමයි, ඥානවන්ත අයත් සමාජයේ ඉන්නවා. මේ ලෝකේ දිහා බලන්නේ ප්‍රඥා ධනෙ තියෙනවද කියලා බලන්න. මේ අතේ පිටේ සල්ලි නෙමෙයි. ගැහැණු ළමෙක් ළඟට හරි පිරිමි ළමෙක් ළඟට හරි ගිහිල්ලා බලන්න මෙයාට ප්‍රඥා ධනෙ තියෙනවද? සුත ධනෙ, බොහෝ ඇසුපිරුකම, උගත්කම තියෙනවද? ඈ ඒ වගේම සිල්වත්කම, ගුණවත්කම කියන එක, හදවතේ තෙතමනේ කියන ගතිය, ඒ ඒක තියෙන කෙනේ දනුකම්පා සහගත සාධාරණත්වය අගයන, යුක්තිය අගයන, නීතිය අගයන කෙනෙක්ද කියලා බලන්න. එහෙම නැතිව මේ අඟුරක් වැඩක් නැහැ, මේ රත්තරණින් දැවටු කියන වටිනාකමක් නැති දෙයක් රත්තරණින් දවටල වැඩක් නැහැ. එහෙනම් මෙතෙන්ට මෙහි විදියට මෙහෙම ප්‍රබුද්ධ කරන්නේ ඇයි මේ චින්තනය? ඔබට වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පළිගැනීමෙන් තොරව ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා ඒ අවස්ථාවන්වල. එතකොට මේ දේවල් නොකිරීමම තමයි ඉබේම එතන ප්‍රේමය, දයාව කියන එක ඇති වෙනවා. අමුතුවෙන් දෙයක් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඉබේ මේ දේ ඔබ තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැති වෙන තැන ඉබේ මේ දේ පිහිටනවා. ඒ දේ පිහිටන්නේ ප්‍රබුද්ධ මනසක. එහෙම නැතුව මේ මිනිස්සයට මේ ප්‍රේම කරන්න කිව්වට ප්‍රේම කරන්න බෑ. මම ප්‍රේම කරන්න කොහොමද? මගේ හිත වෛරයෙන් දැවෙනවා. දැවෙද්දි කොහොමද කරන්නේ? තේරුණානේ? දැන් මේ තත්ත්වෙට මේ ප්‍රබුද්ධ වෙනකොට හිත අමුතුවෙන් හදලා හදාගන්න ඕමනා කමක් නැහැ. තමන් ඉහලින් ඉඳන් දකින නිසා මේ හැම ගැටලුවක්ම ඊට වඩා පහලින් අපිට හරියම සෞම්‍යව බලන්න පුළුවන්. දැන් බලන්න, දැන් මේ අපි මේ පෘථුවි මානසිකත්වයට ඇවිල්ලා, එහෙම නැත්නම් ග්‍රාමීය මානසිකත්වයකට ඇවිල්ලා මෙතන පටු වෙලා පොඩි තැනක අපි මේ වෙහිලා ඉන්නවා. එහෙන් බලන්න ගුවන් යානයක නැගිලා අහසට අහසට උඩට උඩට උඩට උඩට යනකොට නේද? මේ විශාල ප්‍රදේශයක් තාම සරලව අපිට පේන්න පටන් ගන්නවා. මේ මේව පොඩි දේවල් හැටියට පේන්න පටන් ගන්නවා. මේක ගිනි පෙට්ටියක් වගේ පේන්න පටන් ගන්නවා මේ. ඉහළට ගියාම නේ. දැන් අපි මේ විශාල වගේ පේන ගිනි පෙට්ටියක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපේ මනසත් ප්‍රබුද්ධ වෙන්න වෙන්න මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගැටලු යම් යම් මානසික තත්ත්වයන් මිනිස් ආකල්ප සමහර දේවල් උදා දේවල් හැටියට පේන්න පටන් ගන්නවා අපි ඉහළට යන්න යන. එහෙත් අපි පහළට එන්න එන්න එන්න එන්න මේ පොඩි දේවල් ලොකු දේවල් බවට පත් වෙනවා. ඒකයි තියෙන தত্ত্বය. ඒ නිසා පහළට මනස ආවහම කෙනෙක්ට වෛර කරන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. ආගමික ભેදෙ. වෙන මොකක්වත් ඕනේ නැමේ පුංචි වැරද්දා. හැරුණත් වැරදි. පරක්කු වෙලාවත් වැරදි. ප්‍රමාද වෙලා පොඩ්ඩක් ආවොත් ඒකත් වැරදි. ලුණු පොඩ්ඩක් වැඩි වුණොත් ඒකත් වැරදි. ඇයි? පොඩක් පහළට පහළට යනකොට. ඔත ඉහළට ඉහළට යන්න ඕනේ. එතකොට මේ දේවල් ඔක්කොම කුඩා දේවල් හැටියට අපිට පේන්න පටන් ගන්නවා ප්‍රශ්න. ඒ කියන්නේ මනස නිදහස් කරගෙන නිදහස් කරගෙන හැම විටම ප්‍රශ්න එන විට ඒ ප්‍රශ්න වලට වඩා ඉහළින් බලන්න ඕන. නෞකාවක් වගේ රළ එනකොට ඒ රළවලට ඉස්සෙනෝ ඒ රළවලට වඩා ඒ ඉස්සලා තමයි ඒ රළ පහු කරගෙන නෞකාවක් ඔරුවක් බෝට්ටුවක් ගමන් කරන්නේ. ඒ වගේ ඔබේ ජීවිතේට ගැටලු ප්‍රශ්න එන හැම මොහොතකම ඔබ ඒවට වඩා ටිකක් ඉහළින් බලන්න. ඒකට තැවෙන්න නෙමෙයි, ඒ රළට යට වෙන්න නෙමෙයි ඔබ කරන්න තියෙන්නේ. ඒවට වඩා ටිකක් ඉහළින් බලන්න. ඉතින් ඒකට පුළුවන් මේ අහපු ධර්මය ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම කාලය තේ දෙන්න. ඒකට කියනවා අපි දෙවියන්ට බාර දෙනවා කියලාත් කියනවා. කමක් නැහැ. පොල් කොබනක් තමයි ඔය කොහොම කිව්වක් කමක් නැහැ. කාලේ දෙද දෙන්න, එහෙම නැත්නම් දෙවියන්ට බාර දෙන්න. එතකොට මේ හැම දෙයකින්ම වෙන්නේ කාලයට ඉඩ දීම. කාලයට ඉඩ දීම තුළ මනසේ ස්වභාවයන් ලක්ෂණයක් තමයි මනස නිවිල යනවා. දැන් ඔබ කලකිරීම ඉඳලා ඇති සෑහෙන්න, දුක් ඉඳලා ඇති සෑහෙන්න, බය හිතලා ඇති සෑහෙන්න. නමුත් දැන් එකක්වත් තියෙනවනේ. දැන් එකක්වත් නැහැ. ඉතින් ආයි දවසක් ඇති වුණත් ඔබ ටග්ගාල මතක් කරගන්න මේකත් අර කලින් ආව වගේ බයක්මයි. මේ කලින් ආව වගේ තරහක්ම තමයි. මේ කලින් ආව වගේම ප්‍රශ්නයක් තමයි. මේක දැන් සතියෙන් දෙකෙන් ඕක විසඳෙනවා. ඕක ප්‍රශ්නයක් නෑ. ගොඩාක් අය ප්‍රශ්න විසඳන ක්‍රමයේ දන්නේ නැති වුණාම ප්‍රශ්න විසඳන්න කියලා ගන්න ක්‍රියාමාර්ග වලින් මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා. දැන් කවුරු හරි Tamanට බැන්නා. බැන්නට ගැහුවොත් මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා. අපිට අපි මේ දරඳන්නු නැත්තම් රළු නැත්නම් අපි මෘදු බවට පත් වෙලා තියෙනවා අපේ මනස. එයා බලන්නේ මේ ප්‍රශ්නේ මේ ගැටලුවෙන් රිංගල යන්න පුළුවන් තැනින් රිංගල ගියා. ඒ කියන්නේ දැන් ජල දහරාවක් බලන්න. ජල දහරාවක් ඔබ බිමට දාලා බලන්න පහළට ගලාගෙන යද්දි එක එල්ලෙම මෙහෙම ගලාගෙන යන්නේ නැහැ. එයාට බලනෝ එයාට ගලාගෙන යන්න පුළුවන් තැන්. ඔයලා ඒ තැන් වලින් පහත් බිම් වලින් ගලාගෙන යනවද නැද්ද? ගලාගෙන යනවා. ඔබටත් එහෙමයි. මේ ගැටලුවක් හටගත්තාම මේක විසඳෙන්න ඕන මෙහෙමයි කියලා නෙමෙයි. මේක විසඳන්න පුළුවන් කොයි ආකාරයටද? අන්න ඒ විදිහට ගලාගෙන යන්න. එතකොට ඒක විසඳෙනවා. ඒකට තියෙන්න ඕන ඔබ ළඟ මෘදු බව. කියන්නේ සැහැල්ලු ගතිය. වතුර වගේ. එවිට ඔබට ඕනම ප්‍රශ්නයක් ජය ගන්නට පුළුවන්. ඕනම ඉලක්කයක් ජය ගන්නට පුළුවන්. ජලය මුදු වගේ පෙනුනට මේ ජලය විතර ලෝකේ ප්‍රබල මේ දෙයක් තව නෑ. නෑ. ජලයෙන් පුළුවන් නේද කළු ගල් වෝටර් කටර්ස් කියලා පාවිච්චි කරන්නේ නේද? කළු ගල් කපන්න, කොන්ක්‍රීට් කඩන්න කපන්න භාවිතා කරන මේ වෝටර් කටර්ස්. ඉතින් මේ ඒ වගේ යොදා ගන්න පුළුවන්. හොඳයි, මොනවද දැනගන්න ඕන තව? සතුටින් ඉන්නේ කොහොමද කියලා මතක් කරන්න මේ තමයි සාකච්ඡා කරන්න තමයි මේ වැඩසටහනට ගොඩක් සහභාගී වුණේ. සතුටින් ඉන්න පුළුවන් ප්‍රාථමික ඉඳලා ඉහළම වැඩපිළිවෙළවල් රාසියක් තියෙන එකක් තමයි සතුටින් ඉන්න කැමති කෙනා සතුටු දේවල්ම මතක් කරන්න. සතුටු කරන්න පුළුවන් දේවල් විතරක් මතක් කරලා අසුරු දේවල් මතක් කරන්න එපා. ඒ කියන්නේ හොල්මන් ෆිල්ම්ස් ඒ බලන්න එපා. ලොකු මේ ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න එපා. මොනවද මේ තව මොඩකල් සරෙමි ඔය මෙව බලන්න එපා. ඒ නිවුස් ඒවා මෙව කියවන්න එපා. සතුටින් ඉන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ජීවිතේට එහෙම අනතුරක් විපතක් කරව මෙව වෙනවයි කිය කියා හිත හිතා ඉන්නත් එපා. තමන්ගේ ජීවිතයට ඕනවට වැඩිය තමන් කරන කාර්ය අන කරගෙන කරන්නේ නැතුව තමන්ට විනෝදයෙන් පහසුවෙන් කරන්න පුළුවන් ආකාරයට ඒ කටයුතු තමන් සංවිධානය කරගන්න ඕන. ඒක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් අපිට දාඩිය දානවා රස් වෙනවා අපිට පොඩ්ඩක් AC එකක් හරි ෆෑන් එකක් ඕනෙනවා අපිට සතුටුදායක විදිහට පරිසරය හදාගත්තාම ටිකක් සතුටින් එතනත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට තමන්ට සතුටින් ඉන්න ඕන නම් තමන් කිසි විටක විහිළුවටවත් අනිත් කෙනා දුකටපත් කරන්න එපා. අපි අමාරා ඉන්නෝනේ මේ අල්පෙනෙත් එකකින් ඇඳලා විහිළු කරන ඇටි. එහෙම කරන්න එපා. ඒ වගේම මෝ කෝල්ලයක් කර මුඩු තරහා ගස්සමු කියලා තරහා ගස්සන කට්ටිය ඉන්නවනේ. එහෙම කරන්න එපා. කඩි ගොඩක් ළඟට එක්කන් ගිහිල්ලා ඉවරලා තියලා කතා කර කර ඉන්නවා. ඒක කොහොමද මේ අර ට්‍රිප් එක නියමයි නේ කඩි ගොඩක් උඩ තියලා. මෙන්න කකුල කනවා කඩි ටික. දැන් ඒකෙන් අපි සතුටක් ලබන්න යනවා. ඒ සතුටෙන් අපි වේදනාවටපත් වෙනවා. අරයත් කලකිරීමටපත් වෙනවා. මෙන්න යාළුවන්ගේ ස්වභාවය. මෙන්න පාප මිත්‍රයාගේ ස්වභාවය. දැන් එහෙම ළමෙක් මල අර නයි කූඹි ගොඩක තියලා කතා කර කර ඉඳලා ඒ ළමයා නයි කූඹි කාලා ඒ නයි කූඹි විස වකුගඩු වලට ගිහිල්ලා වකුගඩු නරක් කළා මල විහිළුවක් කරා. ඒ නිසා එවැනි මේ රිදවන විහිළුවක් කරන්න එපා කාටවත්. මොකද Taman සතුටෙන් ඉන්න කැමති නම් තව කෙනෙක්ව සන්තෝෂෙන් තියන්න ඕන. එක පාට මේ වේදනාවකට පීඩාවකට පත් කරන්න එපා. අපහසුතාවයකට පත් කරන්න එපා. ඒක තමයි දැනගන්න ඕන. තේරෙනවනේ. ඊට පස්සේ තමන්ට ඒක සතුටින් ජීවත් වෙන්න හේතුවක් වෙනවා. තව කෙනෙක්ව රිදවන්න නැතුව ඉන්න එක සතුටින් නොතිබ්බත් තව කෙනෙක්ව රිදවන්න නැතුව ඉන්න එක තියෙන විශේෂයෙන් මව්පියන්ව රිදවන්න හොඳ නැහැ. මව්පියන්ගේ හිතෙන් සාපයක් එහෙම නැත්නම් අප්‍රසාදයක් ඇති කරගන්න හොඳ නැහැ. අම්මා තාත්තා මේ ලෝකෙට අපිව දායාද කරලා තියෙනවා. ඒගොල්ලෝගේ ඒගොල්ලෝ සතුටෙන් තියනවා කියලා කියන්නේ මම හිතන්නේ ලොකුම දේවාලයට තියෙන පූජවට්ටිය. ඒගොල්ලෝ සතුටෙන් තියන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ වැඩකට හවුල් වෙලා ඒගොල්ලන් කතා බහෙන් හරි සහනයක් ඇති කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඔය නියම දෙවියන් නම දින තැන එතන. නියම බුදුහාමුදුරුව වඳින තැන එතන. මම හිතන්නේ මේක අහගෙන හිටියොත් බුදුහාමුදුරුව හරි ජේසුස් වහන්සේ හරි දරෝ අනිවාර්යෙන් ඒගොල්ලෝ සාදු කියනවා. ඒගොල්ලෝ එහෙම තමයි කියලා තියෙන්නේ. නේද? එනිසා ඔබට හොඳම තැන ඔබේ මව්පිය දෙන්න. ඒගොල්ලෝ පුළුවන් තරම් ඒගොල්ලන්ට සතුටක් ඇති වෙන විදිහට හදවතේ කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. තමන් පීඩාවටපත් වෙන්න හොඳ නෑ. සමහරු පීඩාවටපත් නොවී අනිත් කෙනාවත් පුළුවන් තරම් දුකක් නොදී තියෙන මට්ටමේ ඉන්නකෝ. සතුටක් ඇති නොකලත් දුකක් පීඩාවක් නොදෙන මට්ටමේ විශේෂයෙන් ඉන්න ඕන. ඊළඟට තමන්ගේ ඉතින් එහාට ගිය පීවරක් තමයි කෙනෙකුගේ හිතේ සතුටක් ඇති වෙන විදිහට තෑග්ගක් දීම, උපකාරයක් කිරීම, සහයෝගයක් දීම. තමන්ගේ සතුටට බලපාන තමන්ගේ පැවැත්ම, සිතුම් සංකල්ප සහ කල්යාණ මිත්‍රත්වය. මිතුරු හොඳ මිතුරු වෙන්න ඕන. පවට ඇදගෙන යන්නේ නැති හොඳ මිතුරු. දැන් අපි මේ ප්‍රීති මහත්මිය පුතාලට මේ මම හිතන්නේ මේ දෙවියන් විසින් එවුවා වගේ කෙනෙක් නේ නැත්නම් ඔයගොල්ලෝ කොහොම හරි සංවිධානය කරලා එකතු කරලා මේ දරුවන්ට හොඳ දෙයක් දෙන්න ඕන කියලා මහන්සි වෙලා මේක සංවිධානය කිරීම අතිශයින්ම වඩා වටින දෙයක්. පොඩක් වටිනවා ඒ කාරණේ නිසා. කල්යාණ මිත්‍රත්වයේ හරි වැද. කල්යාණ මිත්‍රත්වය කියන්නේ අපේ යහපතට උදව් දෙන පිරිස. මම මගේ යාළුවා අතර කල්යාණ මිත්‍රෙක් ඉන්නවද කියලා බැලුවා. මම ඇත්තෙම නැහැ. හෙටේ නැති නිසා මම කල්පනා කළා හරි දැන් කල්යාණ මිත්‍රෙක් නැහැනේ. මට එකම එක වැඩයි කරන්න තියෙන්නේ. මටම මම කල්යාණ මිත්‍රෙක් වෙනවා. මටම මම කල්යාණ මිත්‍රෙක් වෙනවා. දැන් ඉතින් අපි මහාන වෙන්න එනකොට අපි යාළුවෝ අහන්නේ උඹට පිස්සුද? කියලා තමයි අහන්නේ. ඒකේ අදාර්ථයක්, ඒ ගැඹුරක්, ඒ පුළුල් දර්ශනයක් ඒගොල්ලන්ට නැහැ. උඹට හොඳට ඉන්න පුළුවන් නේද? කටයුතු කරන්න පුළුවන් නේද? එනිසා කල්යාණ මිත්‍රත්වය තමන්ට තමන්ම කල්යාණ මිත්‍රයෙක් වෙන්න ප්‍රමුඛවම ඒක බොහොම හොඳයි. තමන්ම තෝරගන්න එක තමන්ගේ ජයග්‍රාහී මාවත. එක දවසකින් ගොඩ නැගෙන එකක් නෙමෙයි ජයග්‍රාහී මාවත. දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් තුල ගොඩ නැගෙන දෙයක් ජයග්‍රාහී පරිසරය. ඔබට අවශ්‍ය කරන පරිසරය නිවැරදිව නිමවා ඔබේ හදවතට දැනුම් දෙන්න. මට මෙන්න මේ වගේ කල්යාණ මිත්‍රත්වයක්, මෙන්න මේ වගේ හොඳ මිතුරියන්, මෙන්න මේ වගේ හොඳ පරිසරයක්, සමාජයක්, පැවැත්මක් මට අවශ්‍යයි කියලා ඔබේ හිතට ඔබ දැනුම් දෙන්න. එහෙම නැත්නම් ඔක තවත් විදිහකින් කිව්වොත් එහම අර දෙවියන්ට යාඥා කරනවා කියලාත් කරනවා. හැබැයි පිටින් ඒක හිතන්නේ නැතුව ඒකත් වැඩිය හොඳ තමන්ගේ මනසට තමන් දැනුම් දෙන්න. තමන්ගේ මනස හරි විද්‍යාත්මකයි. මොකද ඔබ උදෑසන හතරට අවදි කරන්න කිව්වහම ඔබේ මනස බොහෝ වෙලාවට උදෑසන හතරට ඔබ අවදි කරනවානේ. එහෙනම් ඔබේ යහපත් ප්‍රාර්ථනාවන් පවා ඔබට ඔබ මනසට ඔබ දුන්නොත් ඔබ ඒ ආකාරයෙන් හසුරුවන. ඔබ බලන්න හරියන්නේ නැති යාළුවෙක් ඉන්නවනම් ඔබ මනසට කියන්නේ මෙයාව මට ඈත් කරලා දෙන්න, මෙයාව මට ඕනේ නැහැ කියලා. බොහොම හැමින් ඈත් වෙනවා. ඒ වගේම ලං කරලා දෙන්න ඕන නම් ලං කරලා දෙන්න ඕන කියලාත් කියන්නේ. එතකොට ලං වෙන්නත් ඉඩ තියෙනවා. ඈ ඈ මව්පියන්ගේ හිත රිදවන්න නැතුව ඒගොල්ලන්ට සහයෝගයක් වෙන්න ඕන මම, හොඳ කෙනෙක් වෙන්න ඕන මම කියලා හිතන්න. එදවර මං සතුටින් ඉන්න කෙනෙක් වෙන්න ඕන. මං හැමදාම අලුත් කෙනෙක් වෙන්න ඕන. අලුත් දර්ශනයක්, අලුත් ඥානයක් ලැබි කෙනෙක් වෙන්න ඕන. ගැටලු වලට, ප්‍රශ්න වලට හසු නොවන නිවැරදි මාවතක මා ගමන් කරන්න ඕන. කියන් කටු ඉති තියෙන තැන් වලට අඩිය තියන්නේ නැතුව අපි කොහොමවත් පාරේ ගමන් කරන්නේ? අපි වලවල් වලට අඩිය තියන්නේ නැහැ. ඈ කාන වලට අඩිය තියන්නේ නැහැ. ඇයි? අපිට විපතක් වෙන නිසා. ඉතින් මේ සමාජෙත් අපි ආශ්‍රය කරද්දී, පැවැත්මක් හදාගද්දී, කතා බහ කරද්දී අපි අර වගේ වලකට, කඩු ගොඩකට, කානුවකට, ප්‍රපාතයකට අපි අඩිය තියන්නේ නැතුව නිවැරදි තැනින්, ලිස්සන් නැති තැනකට අඩිය තියලා පරිස්සමින් අපි ගමන යන්න ඕන කියන අවදීන් ඉන්න ඕන. මොකද ඔබේ ජීවිතේ, ඔබේ සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ පළමු අයිතිකාරයා අම්මා තාත්තාද? ගුරුවරුද? යාළුවෝද? නෑ, තමමයි. ඔබේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ පළමු අයිතිකාරයා මමමයි. මා හිතන්නේ එහෙමයි. මං කිසි දෙයක් කියන්නේ නැහැ දෙවියෝ දුන්නා කියලා. දැන් බුද්ධාගම පැත්තෙත් ඉන්නෝනේ දෙවියෝරු නේද? දෙවියෝ අදාළ දෙවියෝ දුන්නා දෙවියෝ පිනට. මං පිනට කියන්නේත් නැහැ. මං කියන්නේ මේ දේවල් හාමුදුරන්ට තියනවා නම් දෙයක් හාමුදුරන්ට නම් පිනට. මං කියන්නේ පිනට නෙමෙයි. මගේ උත්සාහය. හාමුදුරුවන්ට දෙවියෝ බල මං දන්නේ නැහැ දෙවියෝ බලනවද නැද්ද කියලා මේ මගේ උත්සාහය. ඇයි ඉතින් අපේ සාර්ථකත්වයේ මේ අගේ අපි තව කෙනෙකුට දෙන්නේ? ඒක මම බුද්ධ වේදිනවා. ඊළඟට මට වරදිනවා. ආ ඒක දෙයියන්ගේ වැඩ. ඒත් හිතන්නේ මම ඒක දෙයියන්ගේ කියලා. ඒක මගේ ප්‍රශ්නයක්. මට ඒක නිවැරදි කරගන්න පුළුවන්. දවසක් පියතුම එක්ක අහමු ප්‍රශ්නයක් ඕනනම් මම කියන්නම්. ආගම් මේ ඇතුලේ නිකායන් ගොඩක් තියෙනවා. එක නිකායක පියතුමෙක් විදුහල්පතිවරේ මම හරි අහපු ප්‍රශ්නයක් එක්ක බස් එකේදී. ආගමේ ඉන්න අයත් ඉන්නෝ කියන්න මම එක මොකද ආගමික පැත්තක් නැහැ ඒක විද්‍යාත්මක න්‍යායක් තියෙන්නේ. මගෙන් අහුවොත් දෙවියෝ විශ්වාස කරනවද කියලා. මං කෝ ඔව් කියලා. දැන් මම මේකේ අදහස් වෙන්නේ මෙහෙම වෙන කෙනෙක් නැහැ කියන එක නෙමෙයි. නමුත් මෙතන මේ යම් මානසික පසුබිමක් ගොඩනගා ගන්න දෙන පිළිතුරක් මේක. මොකෝ ඔව් කියලා ටික වෙලාවක ඉඳලා මේ මගෙන් ආයෙ අහනවා මේ පියතුමා මේ මොන දෙයියද විශ්වාස කරන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා මම විශ්වාස කරන දෙවියා මමමයි. මම දෙවියෙක් හැටියට සලකන්නේ මං මමමයි. ඒ මොකද කියලා ඇහුවා. මං ගෝවා මට SMS එකක් කරලා නැහැ. ෆැක්ස් කරලා නැහැ, ඊමේල් කරලා නැහැ, කෝල් එකක් දීලා නැහැ, කවදාවත් දැකලා නැහැ. එවැනි කෙනෙක් විශ්වාස කරනවට වැඩිය හොඳ නැද්ද? මට මාව 24 hours ම සෙන්සිටිව් වෙනවා. සංවේදී වෙනවා. මේ හොඳට මේ ෆීල් කරන්න පුළුවන් දැනෙනවා මාව. ඉතින් මම මාව විශ්වාස කරන්නේ නැතිව ඇයි මට SMS එකක්වත් ගහලා නැති කෙනෙක් ඇයි මම විශ්වාස කරන්නේ කියලා මං කෙලින්ම අහුවා. ඒ පියතුමා කිව්වා ඇත්ත තමයි ඒක. ඒක නම් ප්‍රතික්ෂේප කරන්න බෑ කිව්වා. ඇත්තනේ නේද? ජීවිතේට මට කෝල් එකක්වත් දීලා නැති මිනිස්සෙක් ඇයි මම මොකටද විශ්වාස කරන්නේ? ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කිව්වා. කවුද කියන්නේ? අදල් ගාගෙන පියතුම කියන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කිව්වා. මම කිව්වා මම විශ්වාස කරන්න මාව. මාව නිවැරදි කරගන්නේ මමයි. මඩ වරදක් වෙනකොට තියෙනවා. දැන් ඉබ්‍රහම් ලින්කන් මැතිතුමා කිව්වා මා යහපතක් කරන විට මාහට දැනෙන්නේ යහපතයි. මා අයහපතක් කරන විට මාහට දැනෙන්නේ අයහපතයි. එයයි මාගේ ආගම. ඔන්න විද්‍යාඥයන්ගේ දාර්ශනිකයන්ගේ ආගම උපදින තැන ඕකම තමයි බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ පෙන්වුවේ. නමුත් අපි පොට වරද්ද ගන්නවනේ. අපි පොට වරද්දගෙන අපි ඒගොල්ලන්ව අට පුදු සත්කාර කරන්න පටන් ගන්න. ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ට පුදු සත්කාර නෙමෙයි. අපි විශිෂ්ට මිනිස්සු වෙනවා දකින්න. අන්න ඒක තමයි නියම පුදු සත්කාරය. අපි දාර්ශනික වෙනවා දකින්න. අපි වඩා සුවපත්ව ජීවත් වෙනවා දකින්න. අන්නේ අධ්‍යාත්මික සුවතාවෙන් තමයි ජීවත් වීමම තමයි ලොකුම යාඥාව, ලොකුම පූජාව, ලොකුම වන්දනාව. එහෙම නැතුව අපි කුඩුකාරය වෙලා, බිස්සු වෙලා, මානසික අනාතුය වෙලා, අපහසුතාවයන් වලටපත් වෙලා, කඳුළු හඳමින්, අඬමින්, කෑ ගහමින් ඉන්නකොට ඒගොල්ලෝ කියයි මං කිව් දර්ශනය ගත්තේ නෑ, මං කිව් විදියට කල්පනා කළේ නෑ, මං කිව් විදියට ලෝකෙ දිහා දැක්කේ නෑ. ඒක ඔබට වැරදුනේ. ඔබ ඉඳපු ඵල දැන් ඔබම නෙලාගෙන භුක්ති විඳින එකයි තියෙන්නේ. ඒ නිසා අපි අපින් මං හිතන්නේ අපින් රත පහක්වත් ඕන කියලා, මොකක්වත් ඕනේ කියලා බුදුහාමුදුරන්ට. හරි ජේසුස් වහන්සේට අර අපිට තියෙන්නේ ඒගොල්ලන්ගේ මොනවා හරි දෙයක් අපිට ගන්න. මොකද අපි තමයි හංගන්නේ. වෘතේන්නද ඒක? ඒගොල්ලෝ පොසත් අපේ මේ රුපියල් දෙක ඒගොල්ලෝ දැන් බිල් ග්‍රේට් මහත්තයට ගිහිල්ලා රුපියල් 10ක් දුන්නොත් ඒ මනුස්සය මොකද කියන්නේ? ඔයා ඔක තියාගන්න කියයි. ඒක එයා ගන්නෙ නැහැ. හිඟන්නෙකුට දුන්නොත් හිඟන්න ඕක ගන්නවා. මේ අපෙන් කිසිම දෙයක් ඔය මොකවත් ඈගි බෝග බිස්කට් පැකට් ඒව මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදු කෙනෙක්, ජේසුස් වහන්සේ කෙනෙක්, නබි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපේ සාර්ථකත්වය. සියලු දෙනාම මිනිස්සු. නමුත් මේක ඔළුවේ ඇතුළට මේ දාපු මෙමරි එකේ තියෙන මේ අර භාෂාව සහ ආකල්පය තමයි වෙනස්. එක්කෙනෙකුට පොල්වලට කොකොනට් කියලා දැම්ම, අනෙක් එක්කෙනාට පොල්වලට පොල් කියලා දැම්ම, තව දෙමළෙන් තව නමක්, හින්දියෙන් තව නමක්, කොහොම හෝ වෙනස් කරලා දැම්ම. ඊට පස්සේ මිනිස්සු පොරේ. ඇයි? පටු බුද්ධිය සරල බුද්ධියනේ. විවෘතව ලියා ගන්න තේරෙන්නේ නැහැ. එවනම් මේක පොල් හරියට තෝරගන්න නම් භාෂාව ඔක්කොම ටික තෝරගන්න ඕන හැම එක්කෙනෙක්ම. ඒකෝර තමයි යාට ඊළඟට පොල් ගෙඩිය පරීක්ෂා කරන්න හැකියාව ලැබෙන්නේ. දැනට මේ පොල් ගෙඩිය පරීක්ෂා කරන්නේ මේ භාෂා ප්‍රශ්න විසඳ ගන්න බැරුව දෙවිය තෝරගන්න බෑ, සෝබාදහම තෝරගන්න බෑ, චක්‍ර දේවේන්ද්‍රිය තෝරගන්න බෑ, දෙයියෝගේ මොකටද කියලා තේරුම් ගන්න බෑ. මිනිස්සු මහ ලොකු ප්‍රශ්න. විශ්වාස කරන මොනෝ විශ්වාස කරනවද කියලා දන්නේ නැහැ. විශ්වාස කරන්න කියනෝ කියන කෙනා දන්නෙත් නෑ, කරන කෙනා දන්නෙත් නෑ. ඒ නිසා අපි බොහොම විවෘත දැක්මක් ඇතුව සාර්ථකත්වයට කරා ගමන් කරන්න ඕන. ඒකට හේතුව තමයි ආත්ම සංවේදී වෙන්න ඕන, තමන්ට තමන් ෆීල් වෙන්න ඕන, දැනෙන්න ඕන. ඒ ඔස්සේ තමන් අඳුන ගන්න ඕන, තමන්ගේ ඒවා වෙනස් කරන්න, ඒවා කන්ට්‍රෝල් කරන්න තමන් දැන ගන්න ඕන. මේ දේශනාව නිසා ඔබේ හිතේ මොනවා හරි ගැටීමක් තියෙනවද? ඒ කියන්නේ මොනවා හරි අකමැති කාරණයක් කියුණාද? හිත ඇතුලේ මොනවා හරි ප්‍රතික්ෂේපයක් තියෙනවද? අනුමැතියක් තියෙනවද? මං හිතන්නේ දෙකම නැත්තම් හොඳයි. අනුමැතියකුත් නැතුව ප්‍රතික්ෂේපයකුත් නැතුව තියනවා නම් බොහොම හොඳයි. ඊගෙන ඔබ අවශ්‍ය මට්ටමට මම ගෙනාවා කියලා මට හිතෙනවා. එතකොට මොකද ඔබ මේ දාර්ශනික මට්ටමට එන්න ඕන. දාර්ශනිකයෙක් කියලා කියන්නේ ප්‍රතික්ෂේපයක් අනුමැතියක් නැති විද්‍යාඥයෙක්. එයා තමයි පරේක්ෂකයා. එයාට පදනමක් නැහැ. එයා අලුත් වෙන ලෝකය අලුත් විදිහට දකිනවා. විද්‍යාඥයෙමනේ පෙර විද්‍යාත්මක න්‍යායන් පස්සේ බොරු වෙනවා. බොරු වෙනකොට ඒක බොරුයි කියලා කියනවා. ඒකට හේතුව අලුත් වෙන ලෝකේ අලුත් වෙන විදිහට ඒගොල්ලෝ දකින්න කැමති. හා හා බෑ මේ පරණ මෙහෙම කියලා තියෙන ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ. එහෙම හිතන්නේ නැහැ. ඒ අලුත් වෙන ලෝකේ අලුත් විදිහට වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා. අඟහරු ලෝකේ ජලය තියෙනවා කියලා රැවටිලා බලන්න ගියාට ගිහාම ජලය නැත්තන් නැහැ කියලා කියනවා. එච්චරයි. ඒසා අපි අලුත් වෙන ලෝකේ අලුත් වෙන්න පුළුවන්කමක් තියෙනත් ඕන සෞම්‍යව. නැත්නම් අපි අර බුද්ධාගමේ උග කියලා දෙනවා පදපරමය කියලා. පදපරම කියන්නේ දෙයක් අල්ලගත්තාම ඒක අතාරින්නේ නැහැ. ආයේ ඒක විද්‍යාත්මක නොවුණත් නැතත් ඒකම විශ්වාස කරනවා. ඔබ ළඟ බුදුන් ඉන්නවා කියන්නේ, ඔබ ළඟ දෙවියන් ඉන්නවා කියන්නේ ඔබ ඊටාම සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක් කියන එක. ඔබ ළඟ දෙවියන් නැහැ කියන්නේ, ඔබ ළඟ බුදුන් නැහැ කියන්නේ ඔබ අසාර්ථකයි කියන එක. ඔබ දුකින් ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ ළඟ දෙවියන් නැහැ. ඔබ දුකින් ඉන්නවා කියන්නේ ඔබ ළඟ බුදුහාමුදුරුවෝ නැහැ. හරි වැඩේ වෙන්නේ. කෝටි 700කින් 800කින් මම හිතන්නේ දස ලක්ෂයක් ළඟව දෙයෝ ඉන්නවද බුදුන් ඉන්නවද කියලා. මොකද සතුටෙන් සහ සාර්ථකත්වයෙන් නැත්නම්. ඔබ හිතන්නේ ඔබේ සාර්ථකත්වයේ අනාගතයේ තියෙනවා කියලාද? නෑ, ඔබේ සාර්ථකත්වයේ මේ මොහොත බවට පත් කරගන්න. මේ මොහොතේ ඔබ සාර්ථකයි නම් ඔබ සෑම අනාගතයක් තුළම ඔබ සාර්ථක කෙනෙක් බවට පත් වෙයි. මේ මොහොතේ ඔබ සාර්ථක. ඔබ මේ ලංකාවට, එහෙමත් නැත්නම් මේ මිනිස් ලෝකෙට, එහෙම නැත්නම් මනුස්ස ලෝකෙට ආවේ කොච්චර කාලයකට වීසා ගහලාද ආවේ? වීසා අවශ්‍ය කරනවනේ නේද මේ මනු ලෝකෙට ඔබ ආවේ? මව කුසෙන් අවුරුදු කීයකට වීසා ඇප්ලයි කළාද? පරිම කීයකට දාලා ආවේ? අසූවකට, අනූවකට, සීයක උපරිමයකට යටත්ව? එහෙනම් වීසා කැන්සල් වෙන්න කලින් ඉක්මනින් ලෝකේ දිහා බලන්න, ලෝකේ තේරුම් ගන්න, තමන්ගේ සිත තේරුම් ගන්න. මුකුත් පිළිගන්න නෙමෙයි මෙතන තියෙන්නේ. මම හිතන්නේ ඔය ගොඩාක් බුද්ධ ආගමේ වේවා, නිතාගම වේවා, මේවා පිළිගන්න, පිළිවෙල ගන්න, මෙහෙම කරන්න කියලා කියුවට ඒක ගොඩාක් කර අනවබෝධයෙන් අනවබෝධයෙන් අනවබෝධයෙන් අර මම්මුලා වූ කෙනෙක් මම්මුලා වූ කෙනෙක්ගෙන් පාර අහනා වගේ ස්වභාවයක යන ආගමික තත්ත්වයක් තියෙනවා. ඒ තුලින් ඊටත් එහාට චින්තනය කරලා ආත්ම සංවේදීව හරියට මේ ලෝකයේ ඇති මේ සතුටින් ජීවත් වෙන, සැහැල්ලුවෙන් ජීවත් වෙන, සහ ගැටලු, වර්තමාන ගැටලු පමණක් නෙමෙයි අනාගත ගැටලු සහ සාංශාරික ගැටලු විසඳ ගන්න පුළුවන්. පස්සේ තමයි විසඳ ගන්නට ඕන. ඔබ පමණක් නෙමෙයි ඔබ තුල ජීවත් වෙන තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඔබට පාලනය නැතුව ඔබව පීඩණයට පත් කරන කෙනා. ඒ තමයි ඔබගේ සිත, ගැඹුරු සිත, යටි සිත. ඔබ නම් ඔතන සිටියේ, පමණක් නම් ඔතන ඉන්නේ, සාංශාරික සිතක් නැත්තම්, කර්ම බලවේග සිතක් නැත්තම් ඔබ කොහොම සතුටෙන් ඔතන ජීවත් වෙනවද? ඇත්ත වශයෙන්ම නියම ආගමික පොත තියෙන්නේ ඔබේ ගැඹුරු හදවතේ. ඔබේ සිත, ඔබේ සිත කියවල බලන්න. ඒක තමයි නියම ආගමික පොත. ආත්ම සංවේදී වෙන්න ඔබ නිවැරදිම ආගමික පොත කියවන්නේ එවිටයි. නිවැරදිම දාර්ශනික පොත කියන්නේ එවිටයි. මම ඉතින් අනිත් පොත්වලින්, මේ ආගමික පොත්වලින් උත්සාහ කරන්න ඕන අනේක කියලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. ඔබ ඔබගේ සිත කියව ගන්න. නේද? මා යහපතක් කරන විට මාට දැනෙන්නේ යහපතයි. මා යහපතක් කරන විට මට දැනෙන්නේ අයහපතයි. එයයි මාගේ ආගම. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන් මහත්මයතුමා කියපු වදනක් ඒක. හරි වටිනවා. ඒකම තමයි ඔබ යාමක් වපුරයිද ඔබට ලැබෙන්නේ ප්‍රතිඵලයයි. ඉතින් ඒකම තමයි ඊ වෙනස් විදිහට ජේසුස් වහන්සේ කිව්වේ. ඊළඟට බුදුදහම යාදිසං වපතේ වීජිතං බීජං තාදිසං හරතේ පලං. ඔබ යමක් වපුරයිද ඔබ ලබන්නේ මේ ප්‍රතිඵලයි. වපතේ බීජං, බීජ කියන්නේ අර පලනේ. තාදිසං හරතේ පලං, තමයි ලබන්නේ පල ඒවා. ඉතින් ඒකම දේ ඔය කියලා තියෙනවා. ඉතින් අපි පොල් කොකොනත් මාරු කරගන්නේ ඇයි? සබර ලෝකේ දහම එකයි නේද? දැන් බලන්න ඔළුවෙන් ભેද අයින් කරන්න කරන්න කරන්න. ඒ කියන්නේ සමානයි කියන එක නෙමෙයි. ලෝකෙ කිසිම සමාන තත්වයක් නැහැ. අසමානයි කියන එකත් නෙමෙයි. මේ සමාන අසමානකම් සහ මේ සම්මුති, එහෙම නැත්නම් ලෝකේ සම්ප්‍රදායික ගලා යන සංකල්පයට ඔබෙන් එන් එහා ලෝකෙ දිහා බලනකොට වෙනවම සෞම්‍යව දකින්නට පුළුවන් ලෝකෙ දිහා. මමත්වයෙන් තොරව දකින්නට පුළුවන් ලෝකෙ දිහා ශක්තියක් තමන්ට පහළ වෙනවා. තමන්ට මමත්වේ නැත්තම් තමන්ට රිදුම් දෙනවා හරි අඩුයි. දැන් ඔබ කැමති වඩාත්ම කවුරු හරි ආවහම හා ඔයා ලස්සනයිනේ කියලා කියනවලුද කැමති? කවුරුත් කැමති ඒකටනේ. ආ බොහොම ලස්සනයි. ආ බොහොම හරි. ආ බොහොම හොඳයි කියනවලු තමයි කැමති. ඔබ අහලා බලන්න ඇයි ඔබ කැතයි කියනකොට ඔබ කැමති නැත්තේ? ඇයි ඔබ වැරදි කියනකොට ඔබ කැමති නැත්තේ? ඇයි ඔබට බල්ලා කිව්වහම තරහ යන්නේ? ඇයි ඔබට බැල්ලි කියලා බැන්නහම තරහ යන්නේ? ඒක මගේ නම වෙන්න බෑ කියලා යන්නේ දෙන්නේ නේද? ඒ ත්‍රිදුම් දෙනවනේ සෑහෙන කැක්කුමක් අට ගන්නවා. ඒක අහලා බලන්න ඇයි ඒ? ඇයි මම කුඩා කාලේ කරපු පරේක්ෂණයක් මම බණවලට මේක දේශනාවන් වලට කරලා තියෙනවා. මගේ මිත්‍රයෙක් අඬ ගහලා මම එයාට පොඩි මුදලක් දීලා මගේ මිත්‍රයට මම කිව්වා රයිට් දැන් ඔයා මට උදව්වක් කරන්න ඕනේ. අහව මොකද්ද දැන් කරන්න තියෙන? ඔයාට මට බණින්න. එයාලුවන් මොකද මට බැනපන් කියලා කිව්වා. ආයි බලන් හිටිය මොකද මම සල්ලි දීලා බැලුම් ගන්න මනුස්සයෙක් නේ. මං ගෝ මට කියන දේ කියලා බනිනවා මට කියලා. ඔය තියෙන කොල්ල බනින්න තව කොල්ලෙකුට ඒ විදිහට බනිනවා. ඌරන් හරියා ඌරුවා හරක කියලා බනිනවා. දැන් හරි දැන් දිගට බනිනවා. දැන් මට තරහ යන්නේ මොකද හේතුව? මගේ සංඥාව තියෙනවා. මම මේ පොඩි ගානක් දුන්න මෙයාට දීලා තමයි මේ බන්න ගන්න කියන අදහස පොඩි සංඥාවක් තියෙන නිසා දැන් තරහ යන්නේ මම ටික වෙලාව බලාගෙන ඉන්නවා. මේක පරේක්ෂණයක්. මං කව දැන් මදි තව හයියෙන් තව ඒව කියලා බයිනෝ හයියෙන් බයිනෝ. ඔන්න මෙයා හොඳ වචන කියලා සැරට මෙයා බයින පටන් ගත්තට මට දැන් බයිනකොට මට අර දීපු සංඥාව අමතක වෙලා ඒක අභිබවා ගිහිල්ලා මේ යකාමට බයිනවා නේද කියලා තරහක් ආවා. තරහක් ඇවිල්ලා දැන් කේන්ති එනවා. හොඳටම එනවා දැන් කේන්ති. මෙයා බයිනවා මට අම්මා අප්පත් අල්ලලා බැන්නා. බැනුවා මට කේන්ති ආවා. කේන්ති ආවම මං හොඳට බලාගෙන ඉඳලා මම හා දැන් නතර කරනවා. දැන් සල්ලි දීලා බන්න ගන්න නිසා නතර කර ගන්න පුළුවන් ඕන වෙලාවක. දැන් මම ගෝහා නතර කරනවා. හරි නතර කළා. නතර කළා දැන් ටික වෙලාවක් හිටියා. යා මේවා සංසුන් වෙනකම් මම ගෝහා දැන් ආයි පටන් ගන්නකොටම තරහ ගියා. ඒ විදිහට තව තුන් හතර වතාවක් විතර පරීක්ෂණය කරලා බැලුවා. ඔව්. මේ විහිළුවට හරි බනිනකොට දිගට දෝෂාරෝපණ වචන කියනකොට අපිට කන්ට්‍රෝල් එකක් නැතුව ඒක ඇතුලෙන් තරහ එන ගතියක් ඇති වෙනවා. ඒ වගේම ઈચ્છාවට බොරුවට මායාවට හරි අපිට හොඳ කියනකොට අම්මා තාත්තට වඩා ලොකු වෙනවා. කොහමද අලුතෙන් හම් වෙන බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි අනිත් කෙනා වගේ යන්නේ. කාපච්චි මුරුංගත් 10ක තියලානේ යගේ යන්නේ. එතකොට හිතෙනවා බලන්නකෝ අපේ ගෙදර අම්මා තාත්තා නිතරම බැනගත්ත ගමන් බලන්න ඒකන මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඈ මාව ලස්සනයි කියනවා, මාව හොඳයි කියනවා, චන්දන අරණ වගේ කියනවා, රෝස මලක් වගේ කියනවා, ඇපල් මල් වගේ කියනවා නේද, සුවඳයි කියනවා, ඔච්චර නාහි වහගෙන සුවඳයි කියනවා. ඒදී අර ඔක්කොම ටික ඉන්න බලන්න මේ අපේ අම්මලා හරි සෞතුයි කියලා හිතෙනවා. අම්මා තාත්තා කතා කරන්නේ අරගේ හිත දිනා ගන්න නෙමෙයි ඇත්ත. ඔබ ගඳ නම් ගඳයි නාපන් ගිහිල්ලා කියලා කියනවා. මොන ගඳක්ද මා කියලා හිතනවානේ. ඉතින් ඒ නිසා මේ ඒ අරයට ඕන එහෙම නෙමෙයි නායි වහගෙන හරි ලස්සනයි කියලා සුවඳයි කියලා හිත දිනා ගන්න උමනා කරන්න තියෙන්නේ. ඒක අර නරියා අර මෙදිවල්ලා කඩා ගන්න නෑ කේචු කෑල්ල ගන්න කියපු වගේ අර කාක්කගේ වරුණා වගේ වැඩක් ඒක. එහෙමයි ඉන්නවා. ඉතින් මේවා පිළිබඳව හොඳට මනෝවිද්‍යාත්මක පර්යේෂණ කරන්න. ඉතින් මට පුදුමයි, මම කුඩා කාලේ කරපු දේවල් පිළිබඳව මම අද වෙනකොට සන්තෝෂ වෙනවා. මම එහෙම දේවල් ඇත්තටම කළා නේද? ඒ තරුණ වියේදී කියන එක, තරුණ වියේදී සමාජයේ ආශ්‍රය කොච්චර කළත් යටි ඇහැකින් ඒ සමාජයේ දිහා බලන් හිටියා. බොරු අරුණාවන් කරන, බොරු යාළුකම් පෙන්නන, බොරු මිත්‍රකම් පෙන්නන හැම කෙනෙක්ගෙම දිහා අමුතු විදියකට බලන්න අපි පුරුදු වුණා. ඒක සසරින් උප්පත්තියෙන් ගෙන ආපු දෙයක්. එහෙම නැත්නම් ඕගොල්ලෝ කියන්නේ දෙයියෝ දීපු දෙයක් කියලා නේද? ඔය වගේ දේවල් වෙන්න පුළුවන්, කොහොම හරි වෙන්න පුළුවන්. ඒ මොනවා කිව්වත් ඒක අර එකම ස්වභාවයකට කරන ආමන්ත්‍රණයක්. ඒක මේ ස්වභාවික සිද්ධාන්තයකටනේ දෙවියන් කියලා කියන්නේ. දැන් ලෝමවා පෑ දෙවියෙක් චිත්‍රය අඳින්න බෑනේ. චිත්‍රය ගන්දල තියෙනවද? අඳින්න බෑ. චිත්‍රය අඳින්නේ නෑ. ඒක අල්ලාහ දෙවියන් අඳින්නත් බෑ, ගෝට් අඳින්නත් බෑ, මහා බ්‍රහ්මන් අඳින්නත් බෑ. ඒක තමයි ස්වභාවය. එතකොට මේ කතා කරන්නේ මොකද්ද? මේ ස්වභාව ධර්මයට. ඇයිද මේක මේ මේක එකක් කියලා තේරුම් අරගෙන අපි කවුරු සමග වෙන්නේ නැත්තේ? අපි කියලා දෙනාටම සමගින් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. මේ අපේ සතුට මතු කර ගන්න පුළුවන්. දහම මතු කර ගන්න පුළුවන්. සත්‍ය සවා යන්න පුළුවන්. සත්‍ය කියලා කියන්නේ බාහිරින් හොයා ගන්න මේ න්‍යායක් නෙමෙයි. මේ අධ්‍යාත්මික සතුටෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තවන් ඇති කර ගන්න පුළුවන් දෙයක්. දෙ මේ විමුක්ති දර්ශනය දැක්ක කෙනෙකුට තව කෙනෙක්ගේ මනස දවසින් දවස විමුක්තිගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ටිකක් රිලැක්ස් කරන්න පුළුවන්, හිස් කරන්න පුළුවන්. හැබැයි තරහින් ඉන්න මිනිස්සෙක් ළඟට යන්න බලන්න, ඔබේ හිතත් තරහින් පුරවාවේ. දෘෂ්ටිගතව ඉන්න මිනිස්සෙක් ළඟට යන්න බලන්න, ඔහුගේ දෘෂ්ටියෙන් ඔබගේ මොළේ පුරවාවේ. ඒත් මම ඔබට කිසිම දෘෂ්ටියක් ලබා දුන්නේ නැහැ, දෙන්නෙත් නැහැ නේද? තියෙන ගැටලුව විසඳනවා පමණයි. අතන ගුරුවරයෙක් නැහැ, ශිෂ්‍යයෙක් නැහැ. ගුරුවරයෙක් ඉන්න තැන, ශිෂ්‍යයෙක් ඉන්න තැන සත්‍ය තෝරගන්න බෑ. ඒ නිසා ඔබ ගුරුවරයෙක් හෝ ශිෂ්‍යයෙක් නොවිය යුතුයි. එවිටයි ඔබට මේ ලෝකේ සත්‍ය සාහයත් යනට පුළුවන්. ඒ නිසා මා ගුරුවරයෙක්වත් ශිෂ්‍යයෙක්වත් නොවේ. කොහොමද ඔබේ මොලේ එක පිළිගන්නේ? ගුරුවරයෙක්වත් ශිෂ්‍යයෙක් නම් නොවේ නම් මේ ලෝකේ ඔහු කවුද? පුළුවන් ද උත්තරය දෙන්න? අපිට සැනසීම සොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අර ගැඹුරු කරුණු කාරණා ඔස්සේ. ඒ දේවල් ධර්මයේ කරුණු සෙවි සොයා යෑමෙන්මයි. ඔය වගේ ගැඹුරු කරුණු දේශනාවල් පැවැත්වන සමයක බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ තරුණ කුමාරයෙක් හිටියා. ඔය වගේ තරුණයෙක්, ඔය වගේම තරුණයෙක් බුදුහාමුදුරන්ගේ දේශනා බොහෝම කාලයක් අහනවා. නමුත් එයාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන කාලයක් බලාගෙන ඉඳලා අවස්ථාවක් එයාට ලැබුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා, ස්වාමීනි මට මම බොහෝ කාලයක් වෙනවා ධර්මය අහනවා, නමුත් වහන්සේ කියන එක මට හකුලෝ, ඒ කියන්නේ කෙටි කරලා තේරුම් ගන්න බෑ. එනිසා මට ඔය නිවන නිවන කියලා එකක් දකින්න කියලා කියනවනේ. නිවන කියන්නේ නිවීම. එහෙම නැත්නම් මානසිකව ලබන සංසිඳීම. නැත්නම් මානසික සැහැල්ලුව, සතුට. මේ නිවීම කොහෙද තියෙන්නේ කියලා මට කෙටියෙන් කියන්න, මම එතකොට හොයාගන්නම්. සාධාරණ ඉල්ලීම, මේ තරුණ පුතාලගේ ඉල්ලීමත් ඒක වෙන්න පුළුවන්. ඇත්තටම බුද්ධාගමේ නිවන නිවන නිවන කියලා කතා කරන එක ඇත්තටම කොහෙද තියෙන්නේ කියලා මට පොඩ්ඩක් කෙටියෙන් කියන්න බැරිද තේරුම් ගන්න? නේද? දරුවන්ටත් හරි වැදගත් නේ. හරි වැදගත් කතාවක්. හැබැයි මේක දාර්ශනික වචනයක්, මේක ගැඹුරුයි, මේක සොයා යා යුතුයි, සොයා යන තැන තමන්ට ලැබෙන ප්‍රතිඵලයක්. එහෙම නැතුව නිවන තියෙන තැන නෙමෙයි කියලා දෙන්නේ මෙතන. නිවැරදිවම නිවන සොයා ගන්නට උවමනා කරන తত্ত্বය ඒක තමයි කියවෙන තැන. මෙන්න මෙහෙම කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා භූතයෝ කියලා එකක් බෞද්ධ දරුවෝ නම් අහලා තියෙනවානේ, පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම නැත්නම් මේ ලෝකේ පවතින වායු ගෝලයේ තුල පවතින අපේ ප්‍රඥා තුල තියෙන ලක්ෂණ ප්‍රධාන හතරක්. ඒ තමයි හිරුගේ ආලෝකය සහ උෂ්ණත්වය අපිට ඕනමයි. ඒකට කියනවා මේ තේජෝ ධාතුව කියලා කියනවා. ඊට පස්සේ මේ හුළඟ අපිට අත්‍යවශ්‍යයි නේද? එතකොට අපි ඒකට කියනවා වායෝ ධාතුව කියලා කියනවා. එතකොට ජීවත් වෙන්න පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. ඊළඟට මහ පොළොව වැනි දෙයක් පඨවි ධාතුව කියන එක ඕනම. ඊළඟට අනිත්‍ය සිද්ධාන්තය තමයි ජීවත් වෙන්න ජලය අපිට අවශ්‍යමයි. එතකොට මෙන්න මේ පැවැත්ම නිසානේ අපි ජීවත් වෙන්නේ මිනිස්සුනේ. මහ පොළොව තියෙනවා, ජලය තියෙනවා, හිරුගේ එළි තියෙනවා, ඔක්සිජන් තියෙනවා, වායුගෝලය තියෙනවා. ඒ නිසා අපි ජීවත් වෙනවා. වාත ධාතුව තියෙනවා. එතකොට මේකට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතර කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම වචනයකින් ඒ නිවන තියෙන්නේ කොහෙද කියලා දෙනවා. පුළුවන් නම් ඉතින් හොයාගන්න. ඒ කුමාරයා නම් හොයා ගත්තා. ඔබට හොයාගන්න පුළුවන් වේද බැරිද මම දන්නේ නැහැ. ඒක ඔබේ ඥානය, දර්ශනය, ඔබේ ආලෝකය, ප්‍රඥාවේ නුවණේ ආලෝකයේ යන තරමට ඒ කුමාරයාත් එක දවසකින් නෙමෙයි බොහෝ කාලයක් මහන්සියලා තමයි දැක්කේ. යම් තැනක සතර මහා ධාතූ නොපිහිටයිද අන්න එහි නිවන තියෙනවා. අන්න එතන නිවන තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. මොකද කියන්නේ? මේ සතර මහා ධාතුන්ගේ එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ පවතින් නැති තැනක් ඔබ සොයා ගන්න ඕන. අන්න එහි තමයි නිවන තියෙන්නේ කියලා. මේක දාර්ශනික වදනක් නුවණට එකපාරට නම් මම හිතන්නේ කිසි කෙනෙකුට ගෝචර වෙයි කියලා. කියන්නේ වායු ගෝලයකුත් නැති තැනක් වෙන්න ඕන. හිරුගේ උණුසුමක් නැහැ. වාතයක් නැහැ. කියන්නේ ඔකේ ඔක්සිජන් තිබුණද නැද්ද කියන එක ප්‍රශ්නේ නෙවෙයි. වායු ගෝලයක් නැහැ, වාතයක් නැහැ. වාතය නැහැ. ඊළඟට ජලය නැහැ, මහ පොළොව නැහැ. හුස්ම ගන්න ඔක්සිජන් නැති වුණාට මං හිතන්නේ අපි අවකාශයේ ඈතත් සුළං හමනවනේ, සුළඟ තියෙනවනේ. ඉතින් මෙන්න මේ හතරම නැති තැනක් ඔබ හොයාගන්න ඕන. ඒක නම් නිකන් ඔළුවට පත්තුවක් බඳින්න වෙයි වගේ. ඒ නිසා ඒ ගැන ටිකක් ගැඹුරින් කල්පනා කරන්න ඔබටත් යම්කිසි දැනසක ඒ දේ මතුවේ. ඒ එවැනි ගැඹුරින් සිතා බලන්න දීපු කාරණා සරලව මේවා තේරුම් ගන්න ගියපු නිසා අපේ මේ වැදගත් ආගමික පොත්වල තියෙන මේවා මේ විතර දේවල්. නමුත් ඒවා ඉතාම මතු පිටින් සරලව තේරුම් ගන්න තියෙන්නේ. සයිවයි ගැඹුරු අර්ථ තියෙනවා ඒවා සොයා ගන්න ඕන. නොන්න සොයා ගන්න පුළුවන් ඉවෙන කොහෙද තියෙන්නේ කියලා. හොත් සතර මාත ධාතු වුණු පිටන්නේ යම් තැනක දන්නේ හි තමයි නිවන තියෙන්නේ. ඒක නුවණින් සොයා ගන්න ඕන දෙයක්. නිවන තෝරා ගැනීම සඳහා ලබා දුණු ඉනි මඟක් ඒක. මහමොලේ භාවිතයට ගන්නෙම නෑ ගොඩාක් අය. දාර්ශනික පැත්තට තියෙන මහමොලේ ගොඩාක් අය තියෙන කුඩා මොලේ ප්‍රයෝජනේ ගන්න මතක තබා ගන්නවා, ආයි ආවර්ජනා කරනවා. අපි විභාග හැදලා තියෙන්නේත් එහෙමයි. අපි අර ගිරව් වගේ මතක තියා ගන්න ඕන, ආයි ඒවා පෙරලලා ලියන්න ඕන. මේ කුෂිකර්ම විද්‍යාවෙන් ඉහළටම සමත් වෙනවා. හැබැයි බීජය අඳුනන්නෙත් නැහැ, ගහ අඳුනන්නෙත් නැහැ, නියරය වෙදින්නත් බෑ, පෝරු ගන්නත් බෑ, ආන්නත් බෑ, මඩවන්නත් බෑ, විහිින්නත් බෑ. නමුත් කුෂිකර්ම නිලධාරී බවට පත් වෙනවා. අන්න ඒ වගේ අපි ගොඩාක් දේවල් අර ප්‍රායෝගික නැතුව දැනුමින් මතක තියාගෙන මේ යමීමින් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි මේ මහමොලේ ක්‍රියාකාරීත්වයේ අවදි වෙන්නේ විවෘත මනසින් යමක් දෙස බලන විට. ඒකට කියන්නේ දාර්ශනිකත්වය කියලා. එතකොට දාර්ශනික ගුණයක් තමා තුළ ප්‍රකට කරන්න තමයි තමන්ගේ මහමොලේ ක්‍රියාකාරීත්වය අවදි වෙන්නේ මේ ලෝකෙ දිහා බලන්න. එනේ විට අපිට මහමොලේෙන් ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්කම තියෙන නැත්නම් අපරාධ මහමොලේ මොළ පද්ධතිය හැදුනට ඒක ප්‍රයෝජනයක් ගන්න නැතුව ඔය පරණ වෙලා මේ ඒකේ හෝම ඒ විදිහටම තිබුණලු. සාමේ මනුස්ස යා කියන උත්තරීතර අපි මේ රතය ලැබලා දිනන ප්‍රයෝජනය. ඉතින් ඒ රතේ තමයි තියෙන්නේ මේ විශ්වය දකින මහා ගුණේ. ඉතින් ජීවත් වෙන්න පමණක් නෙමෙයි ජීවිතය අඳුන ගන්න, ජීවිතයෙන් එහා සමස්ත ලෝකය අඳුන ගන්න මහා දායාදයක් එක්ක මහා බලයක් මේ මනුෂ්‍යාත්මය ලැබෙන අපි සියලු දෙනාටම ලැබිලා තියෙනවා. අසීමිත ලෝකයේ දකින්න පුළුවන් විශේෂයෙන් නිසා සත්ව ආත්ම භාවයන් අතර ඉතාම විශිෂ්ටම ආත්ම භාවය මේ මනුෂ්‍යයාට ලැබුණා. අනුකරණය කරමින්, අනුගමනය කරමින්, චින්තනය, භාෂාව, සංවේදීතාව උසස් කර ගනිමින් ඇවිල්ලා මේ වෙනකොට මානවය ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා. ආයි මේ දියුණුවත් එක්ක ආයි යාගේ ඒ සංවේදීතාව ඔක්කොම නැතුව ගිහිල්ලා අර නීතියක් රෙගුලාසියක් මත ජීවත් වෙන මිනිස්සු බවට පත් වෙනකොට ආත්ම සංවේදී මිනිස්සු නැති වෙනවා. ඒක සංවේදීතාවයක් නෑ, එතන තියෙන නීතියක් පමණයි. ඒක හරියට අර ගුවන් සේවිකා වගේ හිනාව වගේ, එයාගේ වෙල්කම් එක වගේ, එහෙම නැත්නම් ආයිබෝවන් මේ ගුඩ් මෝර්නින් ආයිබෝවන් වගේ තමයි ඒක. එයාගේ ඒක ජොබ් එක. එතකොට සංවේදීතාවයකින් තොරව රස්සාවකට කරන සංග්‍රහශීලීත්වය හරි මේ පිළිගැනීම හරි ඒක යථාර්ථවාදී තත්වයක් නෑ. ඒකේ හෘදයාංගම නෑ. මම හිතන්නේ ගුවන් සේවිකාව ගෙදරටත් ඇවිල්ලා ආයිබෝවන් කියන ඇති ඒ කෙනාට මගතොට දැක්කාම. මොකද හේතුව අර සමහරලාට ඒගොල්ලෝ ආයිබෝවන් හරි ගුඩ් මෝර්නින් හරි ගුඩ් ඉවෙනින් හරි මොනවා හරි කියන පුරුදු වෙච්ච කට්ටිය ඒක පුරුද්දට ගියාම අර ඉස්සු වැඩේ වගේ තමයි. ඒ මනුස්සය හීනෙනොත් ඉස්සු වැඩේ විකුණනවා. ඉතින් ඒ නිසා අර හුදෙක් නීතියකට පටු වුණු ස්වභාවයකින් තොරව ආත්ම සංවේදී මනුස්සයෙක් බවට පත් වෙන හැකියාව තියෙන්න ඕන. ඒක තමයි උසස් චින්තනයක ස්වභාවය. නැත්නම් අපි කවුරුත් එක්තරා නීතියකට එක්තරා රූල්ස් වල ජීවත් වෙන යම් රොබෝ යන්ත්‍ර එහෙම නැත්නම් මැෂින් බවට පත් වෙනවා. වගකීමක් හා නීතියක් දරාගත්ත. ඉතින් ලෝසරා බුදුරජාණන් වහන්සේලා මේ ආත්ම සංවේදී තැනින් ප්‍රශ්න විසඳුවා. එන බාහිර න්‍යායකින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රශ්න විසඳනවා කියලා කල්පනා කරන්නේ ඒ ප්‍රශ්න වැඩි කරන මොනවා හරි සිද්ධාන්තයක් නෙමෙයි. ඇත්තින් මේ ප්‍රශ්නේ එතනින් මානසිකව නැති කරලා දාන එක. හැම කෙනෙක් ළඟම යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයේ ප්‍රධාන මූල සාධකය මානසිකත්වය. මානසික සුවතාවය සාදා ගන්න හැම දිනාටම මේ කරුණ උපකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සුභානාගතයක්. තෙරුවන් සරණයි. අනිත් දරුවන්ටත් ජේසු පිහිටයි. හොඳයි.